ලක් පොළව සරුසාර කරවන සාගර සදිසි මහවැව් කඳුහෙල් අතරින් රූරා හැලෙන සිත පුබුදන දිය ඇලි හරිත රුග්ගමු අතරින් සවනත වැකින සුමිහිරි කුරුළු නාදය මේ සියලු සම්පතින් යුතු මහ සයුරෙන් බට වූ මිහි බට සුරපුරක් වන් අප සිරි ලක්දිවේ උපත ලද සිංහල පුරවැසියන්ගේ අභිමානනීය හෙට දිනය වෙනුවෙන් ස්වර්ණ ද්වාරය විවර කරමින් සිත් සතන් සුපහන් කරවන රූපවාහිනී කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය දම් සිහ නද නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම් රුවනට සමදා සද්ධම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදාති සරණ සරණ යමි සාදු සාදු සාදු අදවප්පුන් පොහෝ දවසේ මේ උදෑසන බුදුරජාණන් වහන්සේ වදාළ දේශනයක් අසන්නටයි සූදානම් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ලෝකේට පහළ වෙලා ධර්ම දේශනා කරද්දී මුල් අවදී උන්වහන්සේට එච්චර මහන්සි වෙන්න ඕන වුණේ නැහැ. බොහෝ දිනකට ඉතා ඉක්මනින් කියපදී වැටුණා. සමහර අවස්ථාවලදී කෙටියෙන් ධර්මයේ කිව්වහම විස්තර වශයෙන් ඒ අහණික කෙනා තේරුම් ගන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අවබෝධ කරපු පිරිස උන්වහන්සේ කොටස් තුනකට බෙදෙනවා. කොටස් කීයකට බෙදෙනවද? තුනකට බෙදෙනවා. පළවෙනි කොටසේ තමයි ඒගොල්ලන්ට කියන්නේ උග්ගටි තඤ්ඤූ කියලා. උග්ගටිත කියලා කියන්නේ ඒකේ තේරුම වැස්ම ඉවත් කරනවා. මොකක් හරි තිබ්බනම් පියනකින් වහලා ඒ පියන ඇරපු ගමන් මොකක්ද ඒකට කියන්නේ? උග්ගටිත. උග්ගටි තඤ්ඤූ කියලා කියන්නේ එයාට තියෙන්නේ පුංචි වැස්මකින් වැහිලා ඉන්නේ. එතකොට ඒ කෙනාට බුදුරජාණන් වහන්සේ හරියටම ගැළපෙන වචනෙන් හරියටම ගැළපෙන අර්ථින් ධර්මයේ දේශනා කරනවා. ඒ ධර්මයේ දේශනා කරපු ගමන් ඒ කෙනා විස්තර වශයෙන් තමම තේරුම් ගන්නවා. එතකොට එහෙම විශේෂ හැකියාවෙන් හිටපු මිනිස්සෙන්ට කියනවා මොකද්ද? උග්ගටි තඤ්ඤූ කියලා. ඉතින් එහෙම පිරිස ඉක්මනට දැන් ඒ වගේ ආයත කරපු දේශනා තමයි ගොඩක් මෙමේ තියෙන්නේ. එතකොට මේ අවිද්‍යාවේ අටුවම් බහැපු ආයත නෙමෙයි මේ තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ අවිද්‍යාව වහම බිඳී යන, තෘෂ්ණාව වහම බිඳී යන විදියට පින්න දියුණු වෙච්ච අයට දේශනා කරපුව තමයි මේවා තියෙන්නේ, ත්‍රිපිටකේ තියෙන්නේ වැඩිපුර. එතකොට දැන් සමහර අවස්ථාවල් තියෙනවා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා භික්ෂුන් වහන්සේලා කියනවා භාග්‍යවතුන් වහන්සේ බම හුදෙකලාවේ ඉන්න කැමති, මට ඒකට උමනා කරන ධර්මයක් පදාරන්න කියලා කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මෙහෙම, භික්ෂුව ඔබ යමකට ග්‍රහණය වුණොත් ඔබ ග්‍රහණය වෙන්නේ මාර්යාටයි. ඔබ යමකින් නිදහස් වුණොත් නිදහස් වෙන්නේ මාර්යාගෙන්. ඔච්චරයි බණ. එතකොට ඒ භික්ෂුව කියනවා ස්වාමීනි මට මේක තේරුණා. මට මේ වදාළ කරුණ තේරුණා. එතකොට අහනවා ඔබට මේ වදාළ කරුණ තේරුණේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. ආලට කියනවා භාග්‍යවතුන් වහන්සේ මේකෙන් අදහස් කළේ යමකට ග්‍රහණය වුණොත් කියලා අදහස් කළේ රූපේට ග්‍රහණය වුණොත්, වේදනාවට ග්‍රහණය වුණොත්, සංඥාවට ග්‍රහණය වුණොත්, සංස්කාරයට ග්‍රහණය වුණොත්, විඥාණයට ග්‍රහණය වුණොත් නැවත නැවත නැවත මට මෙරි මෙරි ඉපදී මේ සංසාරේ යන්න වෙනවා. ඒකයි මම මේකෙන් තේරුම් ගත්තේ. මේකට ග්‍රහණය නොවි නිදහස් වුණොත් ඔබ සසරෙන් නිදහස් කියන එකයි මම තේරුම් ගත්තේ. ආයෙනම් ඔබ යන්න ගිහිල්ලා ඒ විදිහට කරන්න කියලා. රහත් වෙනවා ටික කලකින්. එතකොට ඒ පිරිසට කියනවා මොකද්ද? උග්ගටි තඤ්ඤු. ඒ පිරිස දැන් මේ ලෝකේ නැහැ. ඒ පිරිස බුදුරජාණන් වහන්සේගේ කාලෙම ඉතිරි වුණා. එතකොට ආයෙත් ඒ පිරිස පහළ වෙනවා නම් පහළ වෙන්නේ මෛත්‍රී බුද්ධ ශාසනේ. එතකන් මේ මිනිස්යන් ඒ විදිහට ප්‍රඥාව මෝරණ ආකාරයට මේ පිළිවෙත් පුරපුර යන්න ඕනේ. ආයි උග්ගටි තඤ්ඤය මේ බුද්ධ ශාසනේ නැහැ, ඉවරයි. ඒගොල්ලෝ ඉතර වුණා. තව පිරිසක් ඉන්නවා. ඒ ශ්‍රාවකයන්ට කියන්නේ විපංචිත අඤ්ඤෝ, විපංචිත අඤ්ඤෝ කියලා. විස්තර කරගෙන යද්දී වැටහෙනවා. දැන් දහම් කරුණක් විස්තර කරගෙන යද්දී වැටහෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන විස්තර කරගෙන යනවා. යනකට වැටහෙනවා. දැන් දැක්කද සාරිපුත්ත මහ රහතන් වහන්සේ අනුන්ට දේශනා කරපු බණක් අහගෙන හිටියේ රහත් වුණා. සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ මාම කෙනෙක් වෙලා හිටපු කෙනෙක් තාපසෙක් හිටියා දීඝනක කියලා. මේ තාපසයාට පායන කාලෙක සාරිපුත්ත මහ රහතන් වහන්සේ එතකොට රහත් වෙලා නැහැ, සෝවාන් වෙලා හිටියේ. බුදුරජාණන් වහන්සේට පවන් සලසල හිටියා මේ පායන දවසක. පිටිපස්සේ වාඩි වෙලා උන්වහන්සේට පැත්තකින් ඉඳලා පවන් සලනවා. එතකොට හරි ආවා දීඝනක. ඇයිල පොඩි කතා බහක් වුණා. ඒ කියන්නේ ආ ප්‍රශ්නයක් ඇහුවා, ඒකට උත්තර දුන්නා. එහෙම ගිහිල්ලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ විඳීම ගැන දේශනා කළා. එතකොට දීඝනක සෝවාන් වුණා. ඒක අහගෙන හිටපු සාරිපුත්තයන් වහන්සේ රහත් වුණා. උග්ගටි තඤ්ඤෝ පොඩි පියනකින් වැහිලා තිබිලා තියෙනවා. එතකොට මේ පියන අයින් වෙච්ච ගමන් ඒක මේ වගේ. දැන් අපි ගත්තොත් මලක් තියෙනවා, නෙළුමක් කියමු, හොඳට මෝරලා තියෙනවා. හැබැයි මෝරලා තිබුණාට කොච්චර මේරුවත් හිරුරැස් වැටෙන්න ඕනේ පිපෙන්න. එතකොට වැහිලා තියෙන්නේ මෝර මේරුවට. සූර්ය රශ්මිය වැටෙනකොටම නෙළුම පිපෙනා වගේ තමයි උග්ගටි තඤ්ඤෝ කියලා කියන්නේ. එතකොට ඒ පිරිස දැන් නැහැ. ඊළඟට විපංචි තඤ්ඤෝ කිව්වේ විස්තර වශයෙන් කියලා දෙද්දි අවබෝධ කරන පිරිස. ඒ පිරිසත් දැන් නැහැ. ඒ කියන්නේ විස්තර වශයෙන් ධර්ම කරුණු කියා දෙද්දි ඒක තේරුම් ගන්නවා. අද ඔබට මේ කියා දෙන්න හදන්නේ සුත්ත නිපාතයේ දේශනාවක්. ඒකෙත් තියෙන උපාසක මහත්තයෙක් මේ ගොවීකු ගැන විස්තරයක්. ඒ ගොවියට කාරණේ විස්තර කරලා දුන්නාම එයා අවබෝධ කරනවා සුවාන් වෙනවා. දැන් ඉන්න මිනිස්සුන්ට ප්‍රශ්නයක්, බුද්ධ කාලේ අහගෙන ඉඳලා ධර්මය අවබෝධ කළා නම් ඇයි මේකල්ල අපිට එහෙම වෙන්නේ නැත්තේ? මේකල්ල වෙන්නේ නැත්තේ මොකද? අපි මේ විදිහට ප්‍රඥාව මෝරලා නැතිකම නිසා. අපි නිහතමානීව තේරුම් ගන්න ඕනේ තමන්ගේ ධර්ම. ප්‍රඥාව මෝරපු අයට තමයි මේක සිද්ධ වුනේ. දැන් මේ කාලේ අපි ඒව කොච්චර කටපාඩම් කරගෙන හිටියත් ප්‍රඥාව මෝරන තුරු ඒක වෙන්නේ නැහැ. බලෙන් ගන්න බෑ ඒක. ධර්මාවබෝධිය කිසි දවසක බලෙන් ගන්න බෑ. බලේ මලක්ව පුපන්න බෑනේ. කැඩෙනවනේ පිටි. ඒක මේරුවොත් තමයි ඒක පුපන්න පුළුවන්. මලක වුණත් එහෙමයි. සබහාදාමට අයිති දෙයක්වත් බෑ බලෙන් කරන්න. ඉතින් ඒ විපංචිතඤ්ඤෝ ගැන විස්තර කර කර යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ විස්තර කරලා දෙනවා. ඒ බුද්ධ කාලේ තමයි බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඒ අවුරුදු 500 ඇතුළේ තමයි මේ කොටස් දෙකම බිහි වුනේ. ඒ හිටියේ මිනිස්සු. ඒ කියන්නේ උග්ගටිතඤ්ඤාය හිටියා. විපංචිතඤ්ඤෝය හිටියා. ඒ වගේම තව කොටසකුත් හිටියා ඒ කාලෙම. ඒගොල්ලන්ට කියන්නේ නෙය්‍ය කියලා. නෙය්‍ය කියලා කියන්නේ උත්සාහයෙන් වීරිය නැවත නැවත පමුණවා ගත යුතුය. උත්සාහයෙන් වීරියෙන් නැවත නැවත පමුණවා ගත යුතුය. එහෙම කරනකොට යම් කිසි කෙනෙකුට පින්නක් තිබ්බොත් අවබෝධ කරගන්න පුළුවන්. මෙතන ධර්ම අවබෝධ කරන පුද්ගලයන් 3 දෙනා ඉන්නේ. උග්ගටිතඤ්ඤෝ, උග්ගටිතඤ්ඤෝ කියලා කියන්නේ කෙටියෙන් කියන දෙය විස්තර වශයෙන් අවබෝධ කරනවා. වහා අවබෝධ කරනවා. ඒ පිරිස බුදුරජාණන් වහන්සේගේ කාලෙම එතෙර වුණා. ඊළඟ පිරිස විපංචිතඤ්ඤෝ කියලා කියන්නේ විස්තර වශයෙන් කියා දෙද්දි අවබෝධ කරන. ඊළඟට නෙය්‍ය කියලා කියන්නේ නැවත නැවත හදාරලා නැවත නැවත ඉගෙනගෙන නැවත නැවත විස්තර වශයෙන් ඉගෙනගෙන කියා දෙන එක. එතකොට මේ ධර්ම සංගායනා කලේ රහතන් වහන්සේලා උග්ගටිතඤ්ඤ කෙනා උදෙසා නෙවෙයි. විපංචිතඤ්ඤෝ කෙනා උදෙසාත් නෙවෙයි. කවුරු උදෙසාද? නෙය්‍ය කෙනා උදෙසා. එතකොට මේ ධර්මය අපි කියන්නේ තෝරතෝර මේ කතාබස් කරන්නේ කවුරුන් උදෙසාද? නෙය්‍ය පුද්ගලයා උදෙසා. නෙය්‍ය කියලා කියන්නේ ධර්මේ කරා ඔව් පමුණුවා ගත හිමින් හිමින් යා ඒ ධර්මයේ Tamanට පමුණුවා ගන්න තියෙන්නේ. ඒක ඉවසීමෙන් කරන්න ඕනේ. මේ නිසා මේ වර්තමාන ලෝකයේ කෙටි ක්‍රම නැහැ. ඒක ධර්මයේ දන්නෝ දනිති. අපි බන් දන්නවා ඉස්සෙල්ලා මේ කලින් කලට එක එක සමහර කියන දැන් ඔන්න ඔයගොල්ලෝ කොච්චර කල් යනද මේ ගිහිල්ලා මුකුත් තාම නැණි කරගෙන. මොකද හේතුව? එහෙම කරගන්න පුළුවන් එකක් නැහැ මේකේ. ඒක තමයි ඇත්ත කතාව. දැන් ඉන්නේ නෙය්‍ය පුද්ගලයෝ. එතකොට ඒ නිසා ඒ පුද්ගලයෝ ඒ පුද්ගලයන් හිමෙන් හිමෙන් ඉවසීමෙන් නිහතමානීව හදාරමින් යන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ බොහෝ විට භික්ෂුන් වහන්සේලාට දීලා තියෙන අසුබ භාවනාව. අසුබ භාවනාව කරලා මාස 3 යනකට ඒකෙන් සෝවන් වෙනවා. රූපස්කන්ධය අනිත්‍ය තේරුම් ගන්නවා. ඒ අනුසාරින් ඉතුරු මේ පංචපාදානස්කන්ධයන්ගේ අනිත්‍ය අවබෝධ කරගෙන සෝවන් වෙනවා. මේ කාලෙදී මේ අවුරුදු මාස 3ක් නෙමෙයි අවුරුදු 30ක් කළත් ඒක නම් සෝවන් වෙයිද කියලා අපිට එකෙල්ලීම කියන්න අමාරුයි. ඒක මොකද හේතුව? ප්‍රඥාවේ තියෙන දුර්වලකම. ප්‍රඥාව නැති තැන හිස් තැන තියෙනවා. ඒක පිරින්න මොකෙන්ද එතකොට? මෝඩකමින්. මෝඩකම නැති තැන හිස් තැනක් තියෙනවා. ඒක පිරින්න මොකෙන්ද? ප්‍රඥාවෙන්. ප්‍රඥාව නැති හිස් තැන පුරවන්නේ මෝඩකමින් නම් යාට ලැබෙන්නේ මෝඩකමින් ඇති වෙන දේවල්. ප්‍රඥාවෙන් ලැබෙන දේවල් මොකුත් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපට මේ නිහතමානීව ධර්මයේ ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. අඩුගණනේ මේ බුද්ධ ශාසනේ, දැන් අපි දන්න මේ බුද්ධ ශාසනේ, මේ ගෞතම බුද්ධ ශාසනේ උග්ගටිචඤ්ඤ කෙනෙක් වෙන්න බෑ. අපි බොරු කියලා වැඩක් නැහැ නේ. අපි අපේ தත්ත්‍ය හරියට තේරුම් ගන්න ඕනේ නේ. අතපය හොඳට වැඩ කරන්නේ නැති මිනිස්සෙකුට මැරතන් දුවන්න කල්පනා කරලා බෑනේ කරන්න. ඒ වගේ තමන් දැනගන්න ඕනේ තමන්ගේ තත් ප්‍රමාණය. එතකොට ඔන්න උග්ගටිචඤ්ඤ කෙනෙක් වෙන්න බෑ. ඊළඟට විපංචිතඤ්ඤෝ කෙනෙක් වෙන්නත් බෑ. එහෙම අභියෝග කරලා හා මං වෙන්නම් කියලා එහෙම කරන්න බෑ. පුළුවන් නම් කරගන්න. එහෙම බෑ. එහෙනම් අපිට අමාරියෙන් හරි වෙන්න පුළුවන් කවුද? නෙය්‍ය පුද්ගලයෙක්. ඒක අහිමි වුණොත් වෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා. එයාට කියන්නේ පදපරම. පදපරම කියන්නේ කොච්චර කළත් බෑ. කොච්චර කළත් ධර්මය අවබෝධ කරන්න බෑ. එබඳු විකනාට මොකද්ද කියන්නේ? පද පරම කියලා. එතකොට මේ කොච්චේ කරත් ධර්මය අවබෝධ කරන්න බැරි කෙනෙක් බවට පත් වෙන්න ඕනේ මොකටද? වැඩක් නැහැ නේ. එහෙනම් අපිට අඩුගානේ මේ අපිට එකම අවස්ථාව තමයි මේ ගෞතම බුද්ධ ශාසනේ නෙය්‍ය පුද්ගලෙක් උත්සාහයෙන් වීර්යයෙන් නැවත නැවත හදාරලා පුරුදු කරලා හිමින් යන්තම් සෝවාන් වත්වෙන් ලැබුණොත් කෙනෙකුට ඔන්න යාට ප්‍රයෝජනෙ ලැබුණා. එහෙම නැත්තම් ඉතින් ප්‍රයෝජනයක් ගත්තේ නෑ වෙනවා. නිකම්ම ආපු ගමනේ නිකම්ම යයි. ඉතින් අද අපි මේ ඉගෙන ගන්නේ අට්ඨක වර්ගයේ, ඒ කියන්නේ බුද්ධ කාලේ ඉඳලා මේ අට්ඨක වර්ගයේ බුදුරජාන් වහන්සේ ජීවමාන වෙඩ සිටිද්දි මේ සූත්‍ර මේ විදිහට සංග්‍රහ වෙලා තිබුණා. ඒකේ මේ සූත්‍රේ නම කාම සූත්‍රය. කාමයන් ගැන වදාළ දෙසුම. කාම කිව්වේ පංචකාමයේ. පංචකාමයේ ගැන වදාළ දෙසුම. කාමය කියලා කියන්නේ මොකද්ද? යම් රූපයක් ඉෂ්ටද, කාන්තද, මනාපද, ප්‍රිය ස්වභාවයෙන් යුක්තද, ඒක තියෙනවා ඉට්ඨා කාන්තා මනාපා පිය රූපා කාමෝපසංහිතා රජනීය. ඉෂ්ට මනාප ප්‍රිය ස්වභාවය ඇති කැමැත් ඇති වෙන කාමය කියලා කියන්නේ කැමැත්ත. කැමැත් ඇති වෙන කෙලෙස් හටගන්න යම් රූපයක් ඇද්ද ඒක කාමයයි. ඉෂ්ට කාන්ත මනාප කැමැත්ත ඇති වෙන කෙලෙස් උපද්දවන යම් ශබ්දයක් ඇද්ද ඒක කාමයයි. ඉෂ්ඨකාන්ත මනාප කැමැත්ත ඇති වෙන කෙලෙස් උපදවන යම් ගඳ සුවඳක් ඇද්ද ඒක කාමයයි. ඉෂ්ඨකාන්ත මනාප කෙලෙස් උපදවන කැමැත්ත ඇති කරන යම් රසයක් ඇද්ද ඒක කාමයයි. ඉෂ්ඨකාන්ත මනාප කැමැත්ත ඇති කරන කෙලෙස් උපදවන යම් ස්පර්ශයක් ඇද්ද ඒක කාමයයි. ඉෂ්ඨකාන්ත මනාපේ ඒ යම් පංචකාමයක් ඇද්ද ඒව තමයි මෙතන කාමය කියලා කිව්වේ. එතකොට කාම අරමුණු වලට පාලියෙන් අපි කියනවා වස්තු අරමුණු. ඒක වස්තු කාම කියනවා. එතකොට කාම අරමුණු සාමාන්‍ය මිනිසෙකුට ලැබෙන්නේ මොන වෙන්ද? සල්ලි වලින්. ඊළඟට ඉඩකඩන්, දේපල, යාන වාහන. ඊළඟට අඹදරෝ, ඇඳුම් පෙළඳුම්, ආහාර පාන. මේවෙන් නෙමෙයිද කාමෙ ලැබෙන්නේ? මේවෙන් තමයි කාමෙ ලැබෙන්නේ. එතකොට කාමෙ ලැබෙන්නේ යමකින්ද? මිනිස්සයා ගිජු වෙන්නේට නොවේද? මිනිස්සයා ගිජුවන්නේ ඒටයි. ඒ ගැන විස්තරයක් මේ දේශනාවේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ කාලේ සවැත්නුවර එක බ්‍රාහ්මණෙක් හිටිය ගොවියෙක්. අචිරවතී ගංග අයිනේ මෙයා කුඹුරක් කළා. ඒ කුඹුර හාදී දවසක් බුදුරජාණන් වහන්සේ දැක්කා. උන්වහන්සේ හැමදාම බලනවන්නේ උදේට සමාපත්තියකට සමවැදිලා. මහා කරුණා සමාපත්තියට සමවැදිලා උන්වහන්සේ බලනවා කාටද ඔව් චතුරාරි සත්‍ය අවබෝධ කරගන්න එහෙම නැත්නම් සුගතියේ දැන් චතුරාරි සත්‍ය අවබෝධ කරගන්න පිනක් නැත්නම් අඩුගානේ උන්වහන්සේ බලනවා මෙහර සුගතිය යන්න පිනක් තියෙනවද දැන් බුද්ධ කාලෙත් එහෙම බැලුවා උන්වහන්සේ එතකොට සමහර උන්වහන්සේට අහු වුණා චතුරාරි සත්‍ය අවබෝධ කරගන්න පිනක් නැහැ නමුත් සුගතියට යන්න පින තියෙනවා ඒ අයට උන්වහන්සේ සුගතියට යන්න උදව් කරනවා මට්ට කුණ්ඩලී අර පොඩි ළමයා චතුරාර්ය සත්‍ය අවබෝධ කළේ නැහැ නේ ආත්මේ. නමුත් සුගතියට යන්න පින තිබ්බා. ඒ සුගතියට යන්න තියෙන පින ඉස්මතු කළා දුන්නා. උන්වහන්සේ කාට හරි බැලුවේ මේ වැටිච්ච වලින් ගොඩට යන්න උදව් කරන්නයි. අන්න ඒක අවංකවම පිළිහිටවීම. ඉතින් උන්වහන්සේ බැලුවා කාටද මේ දවසක් බැලුවා කාටද පිළිහිට වෙන්න ඕනේ කියලා. බලද්ද උන්වහන්සේගේ මහා කරුණා දිනිතට හසු වුණා මේ බ්‍රාහ්මණයයි ඊයාගින් නෝනායි බැලුවාම තේරුණා මේගොල්ලන්ට මාර්ගඵල අවබෝධ කරන්න පින තියෙනවා හැබැයි දැන් නෙමෙයි මේගොල්ලන්ට යම් සිද්ධියක් වෙනවා ඒ සිද්ධියද මේගොල්ලෝ කඩාගෙන වැටෙනවා අන්න ඒ වෙලාවේ සිහිය උපද්දවන්න පුළුවන් උන්වහන්සේ එතකොට දැන් බලන්න අපි දන්නේ නැහැ නේ මේකක් මිනිස්සුෙකුට වෙනකට අපි රීතිනේ මිනිස්සුෙකුගේ කරදරය හොඳට ඉන්න කාලේ හොඳට ඉඳලා කරදරේ වෙලා හඬා වැටෙනකොට ඒ විලාව තමයි ඒ අවබෝධ කරන්නේ කියලා අපිට පුළුවන් ද හොයන්නේ බෑ ඉතින් මේ බ්‍රාහ්මණය අචිරවති නදී අයිනේ ඉඩම් කෑල්ලක් කුඹුරක් හදනකොට මියා ඒ කුඹුර සුද්ධ කරද්දී බුදුරජාණන් වහන්සේ එතෙන්ද ගිහලා හිටගෙන හිටියා. එතකොට මියා දැක්කා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා බ්‍රාහ්මණී මොකද්ද ඔය කරන්නේ? කියන බවත් ගෞතමයන් වහන්සේ. එතකොට බ්‍රාහ්මණය කියන්නේ බවත් ගෞතමයන් වහන්සේ කියලා. සාමාන්‍යයෙන් අනිත්‍යය කියන්නේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කියලා. ඉතින් අර එක්කවා බවත් ගෞතමයන් වහන්සේ මම මේ කුඹුර සුද්ධ කරගන්නවා කුඹුර හානවා කිව්වා. හොඳයි කිව්වා. එච්චරයි. ද ඊළඟට ආයනකට කුඹර වපුරනවා. බුදුරජාණන් සායල් ලියෙද්ද ගාවට වැඩලා බලන් හිටියා. අහුවා බ්‍රාහ්මණී මේ මොකද කරන්නේ මේ දැන් කියලා අහුවා. බවත් ගෞතමයන් වහන්සේ මම මේ කුඹර වපුරනවා කිව්වා. ඉතින් ආයෙ ටික දවසක් ගියාම කුඹරට වතුර බඳිනවා. බුදුරජාණන් වහන්සේ ආයෙ වැඩියා එතනට. ඇයිල බලන් ඉන්න කුඹර තියා. අද මොකද්ද මේ ඔබ කරන්නේ කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා අද මේ කුඹරට වතුර බඳිනවා. ටික දවසක් ගියාම මේ බ්‍රාහ්මණය වල් නෙලනවා කුඹුරේ. බුදුරජාණන් වහන්සේ වැඩියා බලන් හිටියා. බවත් ගෞතමයන් වහන්සේ මම මේ කුඹුරේ වල් නෙලනවා කිව්වා. ආයි බුදුරජාණන් වහන්සේ ආයි බලන් ඉන්නකොට ඔන්න කුඹුරේ ගොයන් හැදිලා කිරි වැදිලා බණ්ඩි වුණා. ගොයන් බණ්ඩි හැදුනහම මෙහා ගිහිල්ලා දැන් ඔන්න කුඹුර දිහා බලාගෙන ඉන්නවා. එන්නකට බුදුරජාණන් වහන්සේ ආයෙත් එතනට වැඩියා. ඒ බ්‍රාහ්මණේ දැන් මොකද්ද ඔය කල්පනා කරන්නේ? බවත් ගෞතමයන් වහන්සේ ඔව් බණ්ඩි වැදිලා දැන් කුඹුරේ තියෙන්නේ. දැන් බොහොම අගී නේද කුඹුර කියලා. හා හා අගී තමයි කියලා. දැන් බලන්න එක්කෙනෙක් වෙනුවෙන් කී වතාවක් උන්වහන්සේ වඩිනවාද? ඕන දැන් කුඹුර බණ්ඩි වෙලා කුඹුර හොඳට පැහුණා. දැන් අරයාගේ හිතේ බැඳීමක් ඇති වුණා. අර බ්‍රාහ්මණයාගේ හිතේ කවුරු ගැනද? බුදුරජාන් වහන්සේ ගැන. දැන් එදා දැන් හොඳට කුඹුර රන්වන් පාට වෙලා මේ කරල් බර වෙලා තියෙනවා. ඉතින් බුදුරජාන් වහන්සේ එදා හවස වැටියා. කුඹුර දිහා ලියද්දට ගිහින් බලන් ඉන්නකට අරයා ආවා. අපි බ්‍රාහ්මණේ දැන් කොහොමද කුඹුර? ස්වාමීනි හරියගේ කිව්වා මේ පාර. කුඹුරේ හොඳට ආස්වැන්න තියෙනවා. මම මේ හිත ගුයන් කපන්න හදන්නේ කියලා. හොඳයි කියලා. බ්‍රාහ්මණේ දා ගෙදර ගිහිල්ලා කිව්වා මේ කුඹුර හාන දවසේ ඉඳලා මට අලුත් යාළුවෙක් හම්බ වුණා කිව්වා. ඒ තමයි බවත් ගෞතමයන් වහන්සේ. මගේ අදහස නෝනට කිව්වා. මගේ අදහස දැන් මේ කුඹුරේ පළවෙනි කොටසින් හාල් හදලා අපි දානයක් දෙමු. මොකද හේතුව යාලුවාට මේ ප්‍රධාන පළවෙනි කොටසේ තෑග්ග කරලා දෙමු කිව්වා. දැන් මෙයා දන්නේ නැහැ මෙයා බේර ගන්න ආපු එක්කිනා කියලා. මෙයා හිතේ කවුරු කියලාද? යාළුවෙක් කියලා. ඔනිදා හවස් වෙද්දී මේ අහස හොඳට කළු කරගෙන ආවා. අහස කළු කරගෙන ඇවිල්ලා කවදාවත් නැති අන්ධකාරයක් ටික ටික වහින්න ගත්තා. වහින්න ගත්තාම මෙයාට හිතුන අයියෝ දැන් මං හෙට උදේ ගොයන් කපන්න හිටියේ මට මේක කරගන්න බැරි වෙයිවත්ද කියලා ඉන්නකොට එන්න එන්න වැස්ස තුරල් කරනවා. වැස්ස වැඩි වෙනවා. වැස්ස වැඩි වෙලා දැන් ධාරානිපාත වැස්ස. ධාරානිපාත වර්ෂාව වහින්න ගත්තා. වහින්න වහින්න මේ බ්‍රහ්මණයාට හිතට ඉන්නේ මොකද්ද? දුකක්. කම්පාවක්. අනේ දැන් මගේ කුඹර කපා ගන්න මට බැරුව යයි. මම දානි ටිකුත් දෙන්න කල්පනා කරන් ඉන්නේ. මට මේ මොකවත් කරගන්න බැරුව යයි කියලා කල්පනා කරා. වැස්ස නැවතුන්නේ. වැස්ස දිගටම වැස්ස. ඔන්න උදේ ආරංචි වුණා ගඟ උතුරනවා කියලා. බ්‍රාහ්මණය කෙලීම දිව්ව බලන්න කුඹුර ගාවට. බැලුවාම කුඹුර නැහැ. සම්පූර්ණ ගඟ උතුරලා කුඹුර සම්පූර්ණ යට වෙලා වේගෙන් වතුර පාර ගහගෙන යනවා. ඒක දැකව ගමන් සී නැතුව වැටුණා. ගෙදර එක්කන් ගියා. ගෙදර එක්කන් ගිහිල්ලා දැන් ගෙදර අඬනවා පොළුවේ හැපෙනවා. අනේ මම බොහොම ආසාවෙන් මේක වගා කළේ. මම බොහොම කැමැත්තෙන් මේ වගාව කළේ. අනේ මගේ වගාවට වෙච්ච විපත්තිය වින්නෙහිය මට වෙච්ච පාඩුව කියලා හඬා වැළපෙනවා. එදා බුදුරජාණන් වහන්සේ මෙතෙක් කල් වැඩියේ කුඹුරට එදා ගෙදරට වඩිනවා. මිනිස්සු කිව්වාන්න මේ ඔබේ මිත්‍රයා අද ඇවිල්ලා ඉන්නවා ගෙදරට. අනේ වැඩියද කියලා. මෙයා ඇඳේ වැටිලා අඬාන විලාප දෙදී හිටියේ. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ආයෙත් අඬා වැටුණා. වැටලෙපුවා බවත් ගෞතමයන් වහන්සේ මට වැඩිපුර දුක මේ කුඹුරේ පළවෙනි අස්වැන්නේ මං දානි පොඩ්ඩක් දෙන්න හිටියේ. මට ඒක කරගන්නත් බැරි වුණා කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඒ බ්‍රාහ්මණයාට වදාළ දේශනාව තමයි මේ. මේ දේශනාව උන්වහන්සේ දේශනා කරනවා කාමං කාමය මානස්ස යස්ස චේතං සමිජ්ජති අද්ධා පීති මනෝ හෝති ලද්ධා මච්චෝ යදිච්ඡති. උන්වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් කාමයන්ට ආසා කරනවා. දැන් කාම කියලා කිව්වේ මොනවද? දැන් අපි ඉගෙන ගත්තා කලින් ප්‍රියමනාප. ඔව් ප්‍රියමනාප මිහිරි ඉෂ්ඨකාන්ත මනාප කාමෝපසංගිත රජනීය කැමැත්ත ඇති වෙන කෙලෙස් හටගන්න ප්‍රියමනාප රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේවා තමයි කාමේ. යම් කිසි කෙනෙක් මේ කාමයන්ට කැමති වෙලා ඉන්නවා. ඉන්නකට තස්ස චේතං සමිජ්ජති. ඉදින් ඔහුට ඒ කාමයේ සමුර්ධවන්නේ නම්, ඒ කියන්නේ ඒ ආසා කරපු දේ, ප්‍රාර්ථනා කරපු දේ, ඕන කරපු දේ එයාට ලැබෙනවා නම් අද්ධා පීති මනෝ හෝති. එතකොට ඒ කාන්තියෙම එයාට පීති මන, ඒ කිවි ප්‍රීතිමත් සිතක් ඇති වෙනවා. ලද්දා මච්චෝ යදිච්චති මං ආස කරපු දේ මට හම්බ වුණා කියලා. ඒක කාමයේ තියෙන ආස්වාදයයි. ඒ මොකද්ද? කාමයේ තියෙන ආස්වාදයයි. කාමයේ ආස්වාදය කියලා කියන්නේ යමකින් උපදිනවාද සැපයක් සොම්නසක්, ඒක ආස්වාදයයි. ඒක ක්ලේශ කාම. කලින් එක මොකද්ද? වස්තු කාම. ඒකෙනි අරමුණ මුල් කරගෙන හිතේ ඇති වෙනවනම් ප්‍රීති මන සන්තෝෂේ. අනේ මං ඒ හිතපු දේ ලැබුණා, මං ආශ කරපු දේ මට ලැබුණා, මට ඕන කරපු දේ මට හම්බ වුණා කියලා හිතින් ඇති වෙන නම් ප්‍රීතියක්. ඒ ප්‍රීතිය ඇති වෙන්නේ ඒක වැළඳගෙන හිතෙන්. ඒ වැළඳගන්නේ නැතුව ඒක හිතේ හැටගන්නේ නැහැ. එතකොට යාට ඒ සතුට උපද්දලා දුන්නේ හිතේ මොකක්ද? අර බාහිර අරමුණ විසින්. එතකොට ඒක තමයි හිතේ ඇති, ඒකට කියන්නේ කාම ආසාව. ඒක මොකද්ද? කාම ආසාව. එතකොට අය ආසාවට අරමුණ බාහිර එකක්. මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී දේ. අපි ඒක තවත් විස්තර කළා මොන වගේ දේවල්? ඊඩ කඩන්, යාන වාහන, අඹ දරුවෝ, දීපල, මේ ආදී ඔක්කම තමයි කාමී. එතකොට මේ කාමයේ ලැබුණාට පස්සේ හිතේ ඇති වෙන සතුට සොම්නස ප්‍රීතිය. ඒක මොකද්ද? කාම ආස්වාදය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊට පස්සේ, තස්සචි කාම යානස්ස ඡන්ද ජාතස්ස ජන්තුනෝ. එතකොට මේ කාමයට කැමති වෙච්ච එක්කිනාගේ කැමැත්ත, ඡන්දය හටගත් එක්කිනාට. දැන් ඒ කියන්නේ කැමැත්ත හටගත්තට පස්සේ තමන්ගේ ඉඩමට දොසියාගේ ඒක කැමැත්ත ඇති වෙන්නේ කාම වස්තු අරබය. අපි ඒක තවත් විස්තර කරමු. මේ මම ඕන්න අපි වෙන පලාතකට ගියා. ගිහිල්ලා ඕන්න අපි ඉඩමක් ගත්තා. ඉස්සල්ලාම ඉඩම බැලුවා. ඕන්න බලලා මේක හොඳයි කියලා හිතුණා. ඕන්න දැන් ආසාව තියෙන මොකද්ද? ඒක ගන්න ඕන්න පැතුවා අපි ඒක. ඒක මට ලබා ගන්න ඕනේ කියලා. ඊට පස්සේ ඕන්න අපි ඒක ගන්නවා. ගත්තට පස්සේ හිතේ තියෙන මොකද්ද ඊගෙන? ඒක මගේ. ඊට පස්සේ ඒකට ඕන්න අපි වැට ගහනවා. වැට ගහලා ඕන්න අපි පරිස්සමෙන් ඔන්න දැන් ලස්සන හරි ගස්සගෙන යනවා. ගිහින් ඔන්න එක වගාවකුත් කරනවා. ඔන්න දැන් ඔන්න අපි හිතින් සතුටු වෙවි ඉන්නවා. ඔන්න තද පෑවිල්ලක් අල්ලලා අර වගාව සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. අන්න ආසා කරපුදී නැති වී යනවා. තේ කාම පරිහායන්ති. ආස කරපුදී ඒ කාමයේ වස්තු නැසී යද්ද සල්ල විද්දෝව රුප්පති. විසපෙව හුලකින් පහර විද්දි කුසෙයින්, පහර ලැබුව කුසෙයින් වෙනසෙයි. ඊට පස්සේ ඒක නා ඒ ගැනම හිත හිතා නොකා නොබී සෝග කර කර තැවි තැවි ඉන්නවා. මට මතකයි මං ඒ කාලේ ওই කොළඹ සිටිද්දී අර විපස්සනා ඒ ඉඳිද්දී එක දුවක් ආවා. ඒ දුව යාළුවිලා හිටපු තරුණයා ක්‍රියාන්විත රාජකාරියේදීලා ඉඳිද්දි මැරුණා. දැන් මේ ගැන කල්පනා කර කර මේ ළමයා කන්නේත් නැහැ, බොන්නේත් නැහැ, කල්පනා කර කර ඉන්නවා. ඉතින් ඒ ළමගේ යාළුවෙක් එහෙට එක්කන් ආවා. ඇවිල්ලා මට මුන්න ගැස්සුවා. මං ඒව දුව මේ බඳින්න හිටපු ඒ පිරිමිල මැට්ටික් ඔය යාළුවුනේ වයස කීයේද කියලා ඇහුවා. 20ද කිව්වා. මං ඔයා 20ද යාළුවෙද්දි ඒ 20ට ඉස්සෙල්ලා ඔයා දැකලා නැහනේ. එතකොට ඔයාට දැක්කට පස්සේ නේද මේ බන්ධනේ හටගත්තේ කියලා ඇහුවා. දැක්කට පස්සේ කිව්වා. ඉතින් ඔයාට හිතුණේ නැද්ද? දන්නේ නැහැ නේද ඉතින් අප් කියලා ඇහුවා. ඔයාට වයස 19දී මට අවුරුදු 20දී අසවල හම්බ වෙනවා. මොන ගැහෙනවා. එතකොට මගේ හිත මෙයාට බැඳිනවා. මෙයා තව අවුරුදු 20 ඊට පස්සේ වයස මට 23 වෙනකොට මෙයා මැරෙනවා. ඒතර මම මෙයා වෙනුවෙන් සෝක කර කර ඉන්නවා කියලා තේරුණා නම් එදා මේකට ඔයා මේ බන්ධනෙට ඔයා කැමති වෙනවද කියලා ඇහුවා. නෑ කිව්වා. එතකොට බලන්න, එතකොට මේ බන්ධනෙ හටගatti දැක්කට පස්සේ, එතකොට අපේ බන්ධනයක් හටගන්නේ එක්ක දැක්කට පස්සේ, එහෙම නැත්නම් ඇහුවට පස්සේ, එහෙම නැත්තං සුවඳ ආග්‍රහණේ කළාට පස්සේ, එහෙම නැත්තං රස වින්දට පස්සේ, පහස ලැබුවට පස්සේ, මේ එකකින් තමයි කාමේ පිවිසෙන්නේ හිතට. එකකින්. දැන් අපි කිම ආහාරයක් දැකලා නැහැ අපි. ටීවී එකේ පෙන්නනවා මේක කාපිය. එතකොට මොකද්ද ඔබට හත් ඇති වෙන්නේ? අනේ මේක අරන් අපි කිනල කමු කියලා ඔන්න ආසාවක් උපදිනවා. දැන් ඔන්න දැන් රූපේ දැක්ක විතරයි දැන් කටට කියලා ආවා. ඇහින් දැකපුද කණින් එහුවා ඇහැට පෙන්නවා මේක මේ කෑම කාපිය. ඔන්න ආසාව ඇති වුණා. ඇති වෙනවද නැද්ද? ආන් එහෙමයි ගිහිල්ලා කඩෙන් අරන් කන්න. ඉතින් කන්න හම්බුන්නේ නැහැ කියමු. දැක්ක විතරයි. එතකොට මොකද ඇති වෙන්නේ? ආසාවක් ඇති වෙනවා. පත පත එන්න අනේ මම මේ වගේ එකක් කවදානම් කම්දෝ වෙනවද නැද්ද? වෙන දේවල් මේ කියන්නේ. එතකොට අපි කිම් බොහොම ආසාවෙන් එහෙම කණ්ඩ එකක් අරගෙන ලෑස්ති වෙලා ගේනවා ගෙදර. කෙනෙල්ල උයල පිළ කණ්ඩ ලෑස්තිවෙන්නම කරදරයක් වෙනවා ගෙදරට. අරක පැත්තක අපි ඒකට බහලා දුවලා එනකොට පිළුණු වෙලා. වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන් නේ. අර ආස කරපු දෙයම දුකෙන් වී ඉසි කරන්න ඕනේ. එහෙම වෙනවද නැද්ද? ජීවිතේකට එහෙම දේවල් සිදු වෙනවා. ඉතින් අර වස්තුව තමන් ආස කරපු ඒවා අපි ගමු තමන්ගේ බිරිඳ. දැන් සමහර අවස්ථාවල තියෙන අපි දැකලා තියෙනවා හිටපු ගමන් මන් දැක්ක අර පත්තරයක තියෙන එක අම්ම කෙනෙක් පොඩි දරුවෝ තින්දි සයිකලෙ ගිහිල්ලා ඒ තාත්තා ඇක්සිඩන්ට් එකකට. ඒ තාත්තා මැරෙනවා. එයාගේ පුතත් මැරෙනවා. ඉතින් ඒ ශාලාවෙදි තාත්තගේ පුතාගේ දේහය තියාගෙන අම්මා වැළපෙනවා. මම හැමදේම මෙයාට මං බත් කටක් කැව්වා. මගේ ස්වාමියාට මං හැමදේම බත් කටක් කැව්වා. මම කාටද දැන් කවන්නේ? හැමදේම මං මග බලන් හිටියා. දැන් මං කවුරු වෙනුවෙන්ද මග බලන් ඉන්නේ? ඉතින් වැළපෙනවා. එතකොට තමන් ආස කරපු කාමයේ මොකද වෙන්නේ? යම් විලාග නැති වෙලා ගියාද? සල්ල විද්දව රූපති කුලකින් පාර කෑ කෙනෙක් ලෙසින් වෝ දුකටපත් වී. එතකොට මේක දන්න එක්කෙනා මොකද කරන්නේ? මේක තියෙනවා බුදුරජාන් වහන්සේව දාරනවා. මේක අවබෝධ වෙච්ච කෙනා යෝ කාමී පරිවජ්ජේති. යම් කිසි කෙනෙක් කාමය දුරු කරයිද, පරිවජ්ජේති කියන්නේ දුරු කරයිද, කොහොම දුරු කරන්නේ? සප්පස්සේව පදා සිරෝ. භයානක සර්පේකුගේ කට ළඟ මූණ ළඟ නම් අපේ කකුල තියෙන්නේ. දැන් අපි කියමු අපි යනකට ගමනක් යනකොට උන කකුල තිබ්බා. බලන්දි පිටිපස්සෙන් ඕ නායකගේ මූණ තියෙන්නේ. නායක ඉන්නවා පේනේ කරන්. උන කකුල ගාව භයානක සර්පෙක් ඉන්නවා. දැන් මොකද කරන්නේ? හීමෙන් හීමෙන් අයින් කරනවද කකුල? ඈ? ඔව්, හැකිතා වේකින් ඒ කකුල එතනින් අහකට ගන්නේ යම්සේද? බලන්න කුණාසගේ වචනනේ, සප්පස්සේව පදාසිරෝ, බිහිසුණු විසගෝර සර්පේකුගේ හිස ළඟින් තම පාදයේ ඈත් කරන්නේ යම්සේද? එලෙසින් කාමයන් දුරු කරයි. දැන් මේ වගේ දේශනා අහලා නේද බුද්ධ කාලේ ඔක්කොම අතහැරලා ගියේ? ඇයි? බුදුරජාන් වහන්සේ නායකත්වේ දරා ඉන්නවනේ. මේ කාලෙත් බුදුරජාන් වහන්සේ වැඩ හිටියානම් ඕන තරම් ඉන්නවා අතහැරලා යන්න. ඉතින් මේ යෝ කාමී පරිවජ්ජේති සප්පස්සේව පදාසිරෝ. ඒ කාමයේ අත්හරිනවා කියනවා සප්පස්සේව පදාසිරෝ, බිහිසුණු සර්පියෙකුගේ හිස ළඟින් පය ඈත් කර ගන්නාසෙයින්. ඒ වගේ සෝ ඉමං විසත්තිකං ලෝකේ. ඒ වගේ තමයි ලෝකයෙහි විසත්තිකා. විසත්තිකා කියලා කියන්නේ තෘෂ්ණාවට කියන නම. විසත්තිකා කියන්නේ ස්ත්‍රී ලිංග පදයක්. ඒකේ තේරුම තමයි වෙලියන්නේ, වෙලාගන්නේ. මොකක්ද වෙලාගන්නේ? සිත. සිත වෙලාගන්නේ මොකෙන්ද වෙලාගන්නේ? තණ්හාවෙන්. සතු සමතිවත්තති, ඒකේන සිහියෙන් යුක්තව ඒකේ ඉක්මවා යනවා. සිහියෙන් යුක්තව ඉක්මවා යනවා. එතකොට බලන්නේ සිහියෙන් යුක්තව ඉක්මවා ගියාම, දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේක රහතන් වහන්සේ නමක් හිටියා භද්දිය කියලා. උන්වහන්සේ මේ ගිහි කාලේ රජ කෙනෙක්. උන්වහන්සේ නිවන් අවබෝධ කළාට පස්සේ ගහක් යට ගිහින් වාඩි වුණත් තනිමේ හිටියත් උන්වහන්සේට නිකම්ම කී වෙනවා අහෝ සුඛං කියන. එතකොට ද රජ කෙනෙක් කියලා මේ ගිහි කාලේ ප්‍රාදේශීය රජෙක් කියලා භික්ෂුන් වහන්සේලා දන්නව සමහර අය. දන්නකට කල්පනා කළා මේ අනිත්‍යයේ ඇද හොයන්නේ මාස ආයත ඉන්නවනේ. එතකොට ඒ භික්ෂුන් වහන්සේලා හිතුව දැන් මේ අහෝ සුඛං කියන්නේ අර රජකම සීපත් වෙලම හිත දියුණු කරන කෙනෙකුට ඒ වගේ අදහස් ඉන්නේ නැහැ. හිත දියුණු නැති අයිටනේ ඇදී අනිත්‍යයේ ඇදී හොයන්නේ Taman දියුණු නැති අය. Taman දියුණු වෙච්ච කෙනා තමන්ගේ පාඩුවේ ඉන්නවා. ඒක තමයි දියුණු වෙච්ච කෙනාගේ තියෙන ලක්ෂණේ. දියුණු එක්කිනා පිරුණු කලී වගේ. පිරුණු කලී ස්වභාවය මොකද්ද? නොසැලී කැළඹෙන්නේ නැතුව තියෙනවා. ඒ වගේ යම් කිසිම කෙනෙක් ධර්මයේ අහු වෙනෝ නම් එයාට ධර්මයේ අල්ලන එක්කිනා ඔබට හොයාගන්න හොඳ ක්‍රමයක්. මොකද්ද? පාඩුවේ ඉන්නවා. අනුන්ගේ කුණු කන්දල් වලට අත දාන්න, අනුන්ට අවවාද, ඒ කියන්නේ අනුන්ව ධර්මයට ගන්න දෙඟලිල්ලක් තමන්නේ තමන්ගේ පාඩුවේ ඉන්නවා. ඒකින් තමයි අඳුරගන්නේ මේ මියානම් ධර්මයේ අල්ල ගන්න පුළුවන් කෙනෙක් කියලා. පාඩුවේ ඉන්නෝය. එතකොට එහෙම පාඩුවින් නැති අය ඉන්නවා. ඉතින් මේ පිරිස කතා වුණා මොකද මේ? අහෝ සුඛං කියන අනිත්‍ය නිට්ඨ සුඛය කල්පනා කරලා. බුදුරජාණන් වහන්සේට ගිහින් කිව්වා. තී වගේ අවස්ථාවක උන්වහන්සේ මොකද කරන්නේ? නිස්සද්ද ඉන්නේ. ඇයි අර අනිත්‍ය අපහදවා ගත්තොත් හිත තාම ධර්මයට ආපු නැති අයනේ ඔය ප්‍රශ්න හදන්නේ. එතකොට ඒ අයටමයි ඒකින් හානිය වෙන්නේ. ඉතින් ඒ අය කෙරෙහි අනුකම්පාවෙන් බුදුරජාන් වහන්සේ අර ස්වාමීන් වහන්සේට අඬ ගහලා ආනවා. ඔබ මේ අහෝසුකම් කී කියාගේ පරණ ජීවිතේ හිතනවා කියන්නේ හැබෑද කියලා අහනවා. උන්වහන්සේ දන්නවා මේ රහතන් වහන්සේ කියලා. උන්වහන්සේ කාටවත් කියන්නෙත් නැහැ මම රහත් මම මේ රහත් සුඛය ගැන මේ කියන්නේ කියලා. එතකොට උන්වහන්සේ එවෙලි පිළිතුරු දෙනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම ගී গিදර ඉඳෙද්දි මම රජෙක් ලුගුවට වැට තාප්පි බැඳලා තිබුණා ගාඩ් එක දාලා තිබුණා මාලිගාවෙන් පිට ගාඩ් එක දාලා තිබ්බා ඇතුලේ තිබුණා කාමරේ ඉස්සරහා තිබුණා නමුත් මං හැමතිස්සෙම හිටියේ භයෙන් හිටියේ මට මොන වගේ සතුරු ආක්‍රමණයක් ඒයිද කියලා. එතකොට බය කාමී ලක්ෂණයක්. මට කාදරයක් වෙයිද? හානියක් වෙයිද? මට ගහලා බැලන මරයිද? වහදිලා මරයිද කියන මේ මොන අදහසක්ද? කාම තෘෂ්ණාවෙන් එන්නේ. කාම ආසාවෙන් එන්නේ ඉව්වා. එතකොට මේව ඉන්නේ නැහැ මේ ධර්ම මාර්ගයන්නේ කෙනෙකුට. එතකොට කාම තෘෂ්ණාවෙන් හටගන්න මේ බය කිව්වා ස්වාමීනි මට දැන් ඒ බය නැහැ කිව්වා. මම දැන් නිදහසේ කැලේ ඉන්නවා. මම නිදහසේ ආවිදගෙන යනවා. මම නිදහසේ මේ ගස්කොලන් සෙවණේ වාඩි වෙලා ඉන්නවා. මට මාව කවුරුරි මට කවුරුරි ගහයිද? මට වහඳයිද? මාව මරයිද? කියලා සිතවිල්ල මට දැන් ඇති වෙන්නේ නැහැ. මම කිසිවකට නොබැඳුණු සිතින් සතුටින් ඉන්නවා. ඒකයි මේ අහෝ සුඛං කියලා කියන්නේ. දැක්කද කාමය ඉක්මෝ යනවා. තෘෂ්ණාව ඉක්මවා යනවා. ඉතින් මේක බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. කෙත්තං වත්තුං හිරඤ්ඤං වා ගාවස්සං දාසපෝරිසං කෙත් කේ කුඹුරු වතු පිටි හ්‍රන්රිදී ගව මහිසාදීන් යානවාන දැසිදස්සං තියෝ බන්දු පුතු කාමයේ මේවට තමයි සියලුම දිනා බැඳිලා යන්නේ. යෝ නරෝ අනුගිජ්ජති යම් නරේක් මේහෙට ගිජුවේයි නම් ඒ කියන්නේ යම් කිසි කෙනෙක් කාමයට ගිජුවේයි නම් ඒ ගිජුණාට පස්සේ ඒක තමයි මියංගේ තියෙන එක බහුල වශයෙන් බහුල කර කර ඒකින් සතුටු වෙවි ඉන්නවා. එතකොට මේ කාම ආසාව කියන්නේ ප්‍රබල දෙයක් නෙමෙයි. ඒ කියන්නේ කාම ආසාව කියන්නේ ක්ලේශයක්. තෘෂ්ණාවක්. ඒ තෘෂ්ණාවට මොකද ඒ තෘෂ්ණාව විසින් තමයි අර මේ බන්ධනේ හදා දෙන්නේ. දැන් බුදුරජාන් වහන්සේ කාලේ බලන්න එක සිද්ධියක් වුණා. එක සැමියෙක්. ඒ සැමියා කල්පනා කළා පැවිදි වෙන්න ඕනේ ධර්මය අහලා. එතල නෝනට කිව්වා මෙහෙමයි බිරිඳට කිව්වා මම මහල වෙන්න යනවා. අවසර දෙන්න මට කියලා. බිරිඳ කිව්වා ආ හරි හොඳයි ඔයා යන්න කිව්වා එහෙනම්. ඒ මොකද? ඒට හොර සැමියෙක් කියනවා. එතකොට බිරිඳ මොකද්ද කිව්වේ? හරි හොඳයි ඔයා යන්න ඉක්මනට කියලා මිදෙන්න දුකින් කිව්වා. ඉතින් මෙයා ගියා. ගිහින් පැවිදි වුණා. පැවිදි වුණාට පස්සේ ඔන්න බිරිඳට ආරංචි වුණා සැමියා පැවිදි වුණා කියලා. ඊට පස්සේ බිරිඳ දැන් හොර සැමියාත් එක්ක ඉන්නවා. එතකොට ආරංචි වෙනවා මේ ඒ ගමට පින්න පාතේ වැඩලා. බිරිඳ බය වුණා. දැන් මෙයා ගමට ආවා. දැන් මෙයා බැරි විලාවත් සිවුරු ඇරලා එයිද කියලා සැමියාට කිව්වා මෙහිමයි මෙයා මට විශ්වාසනේ ආයේ එන්න පුළුවනි. මොකද්ද කරන්න කියලා ඇහුවා. අපි කීයක් හරි දෙමු හොරෙකුට කිව්වා. හොරුන්ට සල්ලි දුන්නා. දැන් මේ මෙයා හොයාගෙන ගියා. දැන් හොරුට කිව්වා මේ මේ අසවල් එක්කිනාව මරන්න කියලා. එතකොට හොරු ටික ගියා මේ භික්ෂුවක් ඉන්නවා ගහක්කට භාවනා කර කර. හොරු ගියා. ගිහින් කිව්වා ඇදගෙන ගිහලා කිව්වා අපි මරන්න ඕනේ වාව. මරන්න එපා. මං යන්නේ නැහැ පැනලා යන්නේ නැහැ කිව්වා. මම මරන්න එපා කිව්වා. එතකොට ඇහුව මට ඔබට තියෙන මරන්න නැත්තම් ඔබ පැනලා යන්නේ නැහැ කියලා පොරොන්දු වෙන එක මං විශ්වාස කරන්න කොහොමද කියලා හොරු. ඊට පස්සේ කිව්වා මට දෙන්න දවසක් ඉඩ දෙන්න මට ජීවත් වෙන්න කිව්වා. මට කරගන්න දියක් තියෙනවා. මට යම් කිසි දෙයක් තියෙනවා මේ ධර්මාර්ගය කරගන්න මට දවසක් ඉඩ දෙන්න කිව්වා. එතකොට හොරු කිව්වා එහෙම බෑ. එහෙම ඔබ කිව්වට දෙන්නේ නැහැ කිව්වා. අපිට සාක්කියක් ඕනේ කිව්වා. එතකොට මේ ස්වාමීන් වහන්සේ බිම වාඩි වුණා. වාඩි වෙලා එතන කකුල් දෙක දිග අරගත්තා. දිග අරගෙන කළු ගලක් ගත්තා. උස්සලා ආතෑරියා ධනිස් දෙකට. ධනිස් දෙක කැඩුනා. දැන් සාක්කිය ඇද්ද කියලා ඇහුවා. ඇති කිව්වා. හොරු පැත්තක ගිනි මැලක් ගහගෙන හිටියා. දැන් ලේ යනවා ධනිස් දෙකෙන්. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයම මෙනෙහි කරනවා. කාමයන්ගේ ආදීනවයම මෙනෙහි කරනවා. එයි තමන් ආදරය කළ බිරිඳමයි දැන් කොන්තරාත්ව දීලා තියෙන්නේ. මෙනෙහි කරනවා. මරණයට බය නැතුව මූණ දීලා එඩිතරව ධර්මයේම මේ වෙන සාමාන්‍ය වෙන කෙනෙක් නම් කොරුන්ට වැඳලා දුවනෝනේ මම මේ පැත්ත බලාත ඉන්නේ පොරොන්දු වෙනවා කියලා. එහෙම නැහැ. ධනිස් දෙක තලාගත්ත මේ කළු ගලකින් උදේ වේදී උන්වහන්සේ සීලු කෙලෙසුන්ගෙන් මිදී පිරිනිවන් පෑවා. අන්න වීරයෝ. වීරයෝ නෙමෙයිද? සැබෑම වීරයෝ. කාටවත් දොස් කිව්වෙත් නැහැ. කාගවත් ඇඟට ප්‍රශ්න දෙන්නෙත් නැහැ. තමන්ගේම බිරිඳ මේ යවන්නේ. ඒකට දොස් කිව්වෙත් නැහැ. ධර්මයේම පිහිටි සිතින් සියල්ල අත්හැරියා. ධර්මයේ පිහිටි සිතින්. ඒකට ඔන්න ධර්මය අහුවෙනවා කියන්නේ. දැන් ඔන්නේ ස්වාමීන් වහන්සේ ධර්මය අහුවෙලා තිබුණේ නැද්ද? ධර්මය අහුවෙලා තිබ්බා. එතකොට ධර්මය අහුවෙච්ච කෙනෙක් ක්ලේශයන්ගේ පැත්ත ගන්නෑ. ධර්මය අවිච කෙනෙක් මොන පැත්තද ගන්නෙ? ධර්මයේ පැත්තමයි. ධර්මයේ පැත්තමයි ගන්නෙ. එතකොට මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ කෙත් කුඹුරු වතු පිටි, ගෙවල් දොරවල්, යාන වාහන, දැසිදැස්කම් කරු පුරුෂයන්, ස්වාමියා බිරිඳ මේවා තමයි සාමාන්‍යයෙන් මිනිස්සුෙකුගේ හිත බැසගන්න කරුණු. ඉතින් මේවා බැසගත්තට පස්සේ යා ආස්වාදයෙන් සතුටු වෙනවා, ආදීනවෙන් දුකටපත් වෙවි. ආදීනව කියලා කියන්නේ අනිත්‍ය වීම, නැති වෙලා යාම. දැන් අපි ගත්තොත් මේ ලෝකේ තමන්ගේ බිරිඳගේ මරණයෙන්, එහෙම නැත්නම් පුරුෂයාගේ මරණයෙන්, දරුවන්ගේ මරණයෙන් වැළපි වැළපි ඉන්නයි නැද්ද? වැළපි වැළපි ඉන්නයි ඉන්නවා. එතකොට තමන්ගේ වස්තු අහිමි වීමෙන් වැළපි වැළපි ඉන්න අය කී දෙනෙක්ද? ඒ හැමෝට මේක සිද්ධ වෙන්නේ කාමයට තියෙන බැඳීම නිසා, ඇල්ම නිසා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අබලානං බලීයන්ති මද්දන්තේනං පරිස්සයා අබල වූ ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්යාව මිනිස්යාගේ හැකියාව මිනිස්යාගේ කුසලතා මිනිස්යාගේ දක්ෂතා මිනිස්යාගේ හිතන්න පුළුවන්කම මේ ඔක්කොම විනාශ කරන්න පුළුවන් දේ තමයි කෙලස් කියන්නේ. දැන් මං කියුවේ එක දැන් අර කාන්තාවට තිබ්බන යම් ස්වාමි භක්තියක්. ඒ ස්වාමි භක්තිය විනාශ කරේ තමන්ගේ කාමාසාව නේද? තමන්ගේ කාමාසාවමයි සැමියා කෙරේ තියෙන භක්තිය විනාශ කළේ. එතකොට මේ කාන්තාව දැන් ආනන්තරිය පාපකාරීන්ට අහු වුණානේ. ඒ කියන්නේ දැන් ඒ හේතු කරගෙන තමයි මේ මේ උන්වහන්සේ මේ ධනිස් දෙක කඩාගත්තේ. ඒකම පාදක කරගෙන උන්වහන්සේ පිරිනුවම් පෑවා. උන්වහන්සේ නිකේලස් වෙලා පිරිනුවම් පෑවා. නමුත් ඒකට පාර කැපුවේ කවුද? බිරිඳ. බිරිඳ ආනන්ද පාපකාරීන්ට අහු වුණා. අර හොරු ටික ආනන්ද පාපකාරීන්ට අහු වුණා. එයාගේ සැමියා හොර සැමියා ආනන්තරී පාප කර්මයට අහු වුණා. දැන් ඒගොල්ලෝ කොහේ යද්ද? නිරේ. දැක්කද කාමාසා විසින් පුද්ගලයාව ගෙනින තැන පුද්ගලයාගේ තියෙන බලය නැති කරලා දානවා. කුසල් බලේ වනසනවා. එතකොට කුසල් බලේ වනසන දෙය මොකද කරන්නේ? මේ කාමයට යට වූ පුද්ගලයාව යට කර ගන්නවා. කාමයට යට වූ පුද්ගලයාව යට කරගන්නේ ක්ලේශ විසින්. කෙලෙස්. කෙලෙස් විසින් මේ පුද්ගලයාව යට කරගන්නවා. බුදුරජාණන් වහන්සේ දවසක් දේශනා කළා මහණෙනි මං දැකලා තියෙනවා මව්පියන් නිසාවත් බොරු නොකියන අය. මව්පියන් නිසාවත් බොරු නොකියන අය. අර ඒක තැනක සඳහන් වෙනවා මේ හොරු රංචුවක් ඉන්න කැලයක් මැද්දෙන් ස්වාමීන් වහන්සේ නමක් වඩිනවා. අල්ලනකට හොරු රංචු මේ ස්වාමීන් වහන්සේව අල්ල ගන්නවා මරන්න. අල්ල ගත්තාම මේ ස්වාමීන් වහන්සේ කියනවා අනේ මම භික්ෂුවක් මම නිදහස ඉන්න කෙනෙක් මාව මරන්න එපා. එතන මගේ මුකුත් ගන්න දෙයක් නැහැ කියනවා. ඒත් හොරු කියනවා හොඳයි එහෙනම් තමසෙව නිදහස කරනවා. හැබැයි පාරේන කාටවත් කියන්න එපා අපි පාරේ ඉන්නවා කියලා. ස්වාමී ස්වාමීන් වහන්සේ දැන් කැලින් ඉතර වෙන්න කිට්ටුන්ගට දෙමව්පිය වෙනවා. කැලින් මේ කැලි හරහා යන්න. දැන් කතා කළා පුතේ හොඳින් මේ ඔබ වහන්සේ හොඳින් වැඩියද? හොඳින් ආවා අම්මේ. එහෙනම් අම්මලා පිටත් ඉන්න මං යන්නම් කියලා යනවා පුතා. කැලේදී අහුවෙනවා හොරුන්ට දෙමව්පියෝ. අහුවෙනකට දෙමව්පියෝ අඬන්න ගන්නවා. අනේ අපේ පුතා මේ මහාන වෙලා මේ පාරෙන් ගියා. අපිට කිව්වේ නැහැ මේක කියලා. මේ හොරු කට්ටියකට අහු වෙනවා කියලා කිව්වේ නැහැ. දෙමව්පිය නිසාවත් බොරු කියන්නේ නැහැ. අපිට කිව්වේ නැහැ කිව්වා. එතකොට හොරු හිතුවා ඇත්තම ශ්‍රේෂ්ඨ මිනිස්සෙක් නී. තමන්ගේ දෙමව්පියන්ටවත් බොරුවකින් මුකුත් කියලා නැහැ නී. නිදහස් කළා දෙන්නව. බුදුරජාණන් වහන්සේ වදාළ දෙමව්පියෝ නිසාවත් බොරු නොකියන භික්ෂූන් පස්සේ කාලේ සිව්පසේ නිසා බොරු කියනවා. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආශාවෙන් බොරු කියනවා. දෙමව්පියන් නිසාවත් බොරු නොකීපු අය පස්සේ කාලේ දකින්නවා කිව්වා. ලාභයක් උදෙසා බොරු කියනවා. කාමයේ ආදීනව ඒ මොකද්ද? පුද්ගලයාගේ යහපත් ගතිගුණ වනසන්නා වූ කෙලෙස් විසින් ඒ පුද්ගලයාව යට කරනවා. ඇයි එයා දකින්නේ මේ කාමය කියන එක අර බිහිසුණු සර්පයෙකුගේ හිස වගේ කියලා දකින්නේ. එතන කකුල තියන් ඉන්නවා. සර්පයා දෂ්ට කරනවා. ඇයි බුදුරජාණන් වහන්සේ කාමයේ පෙන්වා දෙනවනේ කාමයේ මොන වගේද? සර්ප හිසක් වගේ කියලා කියනවා කාමය. අන්න සර්පීත කිව්වේ ඒකයි. සර්පයාගේ ඔළුව ළඟ නම් කකුල තියෙන්නේ. එයා ඉක්මනට මොකද්ද කරන්න ඕනේ? වහාම කකුල ඈතට ගන්න ඕනේ. ඊළඟට උන්වහන්සේ දේශනා කළා තියෙනවා තව කාමයට තව උපමා. මොනවද? ඈ? ඔව්. මස්ස දැල්ලක් වගේ කියනවා කාමය කියලා කියන්නේ. ගිජුලිහිනියෙක් මස්ස දැල්ලක් අරගෙන ඔව් අහසේ ඉගිලිනවා. ඌට නිදහස ඉගිලින්න දෙන්නේ අනිත් ගිජුලිහිනියෝ. මොකද කරන්නේ? පස්සෙන් පන්න පන්න කොටනවා. එතුළ අර්ගිජිලුවන මොකක්ද කරන්න ඕනේ. මස් වැදැල්ල අතාරින්න ඕනේ. මස් වදැල්ල අතෑරයාම අර්ගිජිලිනි කොටන එක නවතනවා. නවත්තනවා. එතුළ ගිජිලිනටික වටේ කොටකොට හිටිය අර ගිජිලිනට නෙමෙයි. අර මස් වැදැල්ල දැහැගෙන ඉන්න නිසා. ඒ වගේ කියන මේ කාමේ ලාභ සත්කාර කීර්ති ප්‍රසංසා මේ ඔක්කොම කාමේ ඒ වගේ කියනවා. ඒ කාමේ අල්ලන් ඉන්නකන් එයාට ගහනවා. ඒ කාමේ අතාරව ගමන් එයා නිදහස්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා ඒ වගේ තමයි මස් කපන කොටේ මස් ලුඹුවයි මේ පිහියයි වගේ කියනවා. මස් කපන කොටෙන් කොච්චර මස් කප කප හිටියත් කොටේ කෙටි කෙටි යනවා මිසක් මුකුත් නැහැ ඒකේ. ඒ වගේ කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ගිනි අඟුරු වලක් වගේ කියනවා. කාමේ නිසා තැවි තැවි නිින්දක් නැහැ. තැවි තැවි ඉන්නවා. කල්පනා කර කර ඉන්නවා. අහෝ අසවල් දී පැහැර ගත්තා. අසවල් දී පැහැර ගත්තා. අසවල් දී මට නැති වුණා. මට අසවල් දී නැති වුණා. මට අසවල් දී ඕනේ. මං අරක ලබා ගන්න කොහොමද මේක ලබා ගන්න කොහොමද කියලා ගින්නින් තැවි තැවි වගේ ඉන්නවා කාමේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිනවා මේ මස්ලේ නැති ඇටයක් වගේ කියලා කියනවා. මේ අර ලෝඩ සංග්‍රහ තියෙනවනේ ඒක විස්තර කළා. මස්ලේ නැති ඇට බලුලෙව කන්නේ කුස්පිරුමක් ඵලයක් නැතිවන්නේ. එතකොට ඒ කියන්නේ මේ බල්ලෙකුට දුන්නොත් මස්ලී නැති ඇටයක් දවස මේ බල්ලා මොකද කරන්නේ? ඒක හප හප හප හප ඉන්නේ හපනකට හපනකට ඒක මේ මස්ලී මේ මස් කට්ට හප හප ඉන්නකට තමන්ගේ විදුරමමයි තුවාල වෙන්නේ. එතකොට ඒ ලීරා හිතනවා මේ බල්පැටිය මේ මස්ලින් ඉන එකක් කියලා. ඒකෙම කාලෙකේ වෙනවා. ඒ වගේ කියනවා මේ කාමයේ. ඒ කාමයන්ගේ ස්වභාවය මේ වගේ විවිධාකාර විදියට බුදුරජාණන් ඊළඟට පෙන්වලා දීලා තියෙනවා. මේ රුක්ක පලූපමා කාම ගහක ගෙඩි වගේ කියලා කියනවා. ගහක ගෙඩි කන්න ආස කෙනෙක් මේ ගහට නගිනවා. නැගල ගහේ අත්තක වාඩි වෙලා ගෙඩි කකා ඉන්නවා. එතකොට තව කෙනෙක් කියනවා පොරවක් අරගෙන එයාට ගහේ නගින්නේ දන්නේ නැහැ. එයා මොකද කරන්නේ? ගහ කපනවා. ගෙඩි ගන්න ගහ කපනකොට මේ අර ගෙඩි වලට ආස වෙලා යා ගහේ දිගටම හිටියොත් මොකද වෙන්නේ? එයාත් එක්කම විනාශ වෙනවා. එයා මොකද්ද කරන්න ඕනේ? Tamanට ආදරේ නම් ගහින් බහින්න ඕනේ. මේ වගේ බුදුරජාණන් වහන්සේ කාමයේ ගැන විවිධ උපමා වලින් පෙන්වා දුන්නා. විවිධ අයුරින් පෙන්වා දුන්නා. එතකොට මේ කාමයේ කියන්නේ පුදුම විදිහට මිනිස්සය විනාශ කරන එකක්. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ශිෂ්‍ය නමක් හිටියා. උන්වහන්සේ බොහෝ මහන්සි මේ ධර්මයේ දියුණු කරන්න කල්පනා කළා. ධානාති පැද්දෙව්වා. ප්‍රථම ධානය ආදී ධානාති පැද්දෙව්වා. අසුභ භාවනාවෙන් ධර්මයේ තුලින් ධාන උපද්දවල ධානලාභියෝ හිටියා. කාලයක් ගිය යෑමෙත් මෙයා මේ භික්ෂුව පින්නපාතේ ගිහිල්ලා යනකොට මෙයා විසභාග ආරමුණක් දැක්කා. ඒ කියන්නේ ස්ත්‍රී ආරමුණක් දැක්කා. දැකලා මෙයාගේ හිතේ අර කුසල් යටපත් වෙලා මාර්ගඵල ලබන්න ඊවස්තේ මාර්ගඵල ලබල හිටියේ නෑ. අකුසල් හටගත්තා. සිවුරු ඇරියා. ගෙදර ගියා. රස්සාවක් නෑ. හොර කල්ලියකට එකතු වුණා. දැන් බලන්න බුද්ධ කාලේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ළඟ ධ්‍යාන උපද්දවන් හිටිය භික්ෂුව. හොර කල්ලියකට එකතු වුණා සිවුරු ඇරලා. හොර කල්ලියකට එකතු වෙලා ඉන්දෙද්දී ඔන්න හොර මේ හොරකමකට අහු වෙලා මියාව ආත්තඩඟුට ගත්තා. අහු වුණා. වරදට මේ හොරකමට වරදකරු වුණා. ඔන්න වරදකරු වෙලා උලහිඳවන්න තීරණය වුණා. උලහිඳවන්න තීරණය වෙලා දැන් ඔන්න මෙයාට මල් මාල දාලා අර මල බෙරග ගහ දැන් එක්කන් යනවා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ වඩිනවා එතන. උන්වහන්සේ බැලුවා අද මේ කවුද අහු වෙලා ඉන්නේ? බැලුවම තමන්ගේ ශිෂ්‍යෙක්. අර බෙර ගහන ඇයිද කිව්වා චූටක් නවත්තන්න මට වචනයක් කතා කරන්න අවසර දෙන්න මේ තරුණයත් එක කිව්වා. එළ මහකස මහ රහතන් වහන්සේ අර අඬ බෙර එක නවත්තලා තරුණයාට කිව්වා දැන් කරන්න දෙයක් නැහැ අපිට බේර ගන්න බෑ. ඔයා ඔබව බේර ගන්න පුළුවන් ධර්මයට විතරයි. දැන් ධර්මයේ පුළුවන් නම් සී කරන්න වෙනනම් මොකුත් නැහැ කිව්වා. ධර්මයේ තමයි බේර ගන්න තියෙන්නේ කිව්වා. එකපාරට සීයාව. දැන් දැනගත්තා මොකුත් වෙන කරන්න දෙයක් නැහැ. සෝකය අයින් කළා. ඒවලම භාවනා ආරෝණේ පිටවන්න ගත්ත හිත. දැන් මෙයා යනවා. දැන් මෙයාට බේර හඬ ඇහෙන්නෙත් නැහැ. වෙන දෙයක හිත උදන්නෙත් නැහැ. මොකක්ද දැන් හිතේ තියෙන්නේ? සම්පූර්ණ සතිපට්ඨානයි. සතිපට්ඨානයි සීය පිටවාගෙන යනවා. ඔන්න ආරක්ෂකයා. දනිවිර ආරක්ෂකයා ළඟට ආවේ. සතිපට්ඨානයි සීය පිටවාගෙන යනවා. ගිහිල්ලා ඔන්න මේ දැන් මෙයා සතුටින් යනවා. ප්‍රීතියෙන් යනවා. ඔන්න දැන් දඬුවමට උල හිඳිව්වා. දැන් උල උඩ මෙයා ප්‍රීතියෙන් ඉන්නවා. ඇයි මේ කායික වේදනාව මැඩගෙන මෙයා සතිපට්ඨානෙ තුල ඉන්නවා. මිනිසුන්ටත් හරි පුදමිතුනයි වදකෙින්ට මෙතෙක්කල් මෙහෙම කෙනෙක් අපි දැක්කේ නැහැ කියලා. එදා බුදුරජාණන් වහන්සේ බැලුවා. බැලුවම මෙයා තුග්ගටිතන් එක්කනේ. මෙයා ධර්මය අල්ලන එක්කනේ. බුදුරජාණන් වහන්සේ රශ්මි මාලාවක් විහිදුවලා ගාථාවක් දේශනා කළා. කාමයේ අතෑරපු එක්කෙනා ආයේ කාමයටම ගියන්නේ නේද? ධර්මයේ කියන්නේ අධර්මයේ කෙරෙහි කලකිරිලා අධර්මයේ අතෑරලා ආයෙත් අධර්මයටම ගියන්නේ නේද? දැන්වත් සිය උපදවාගෙන ආයෙ එන්න කිව්වා. එහෙම කියනකොටම මේ මුන්වහන්සේ මේ ධර්මයේ අල්ලගෙන ධ්‍යාන බලයෙන් අර ඇඟ කිඳා බහින අර උලෙන් ශරීරය උඩට ගත්තා. අර උලෙන් ගැලවිලා අහසට විසුණා ශරීරය. අහසින් බගියා බුදුරජාණන් වහන්සේ ළඟට. ධර්මයේ දැකලා පිරිනවම් පෑවා. එතකොට බලන්න මිනිසුන්ගේ තිබිච්ච දක්ෂතා. අද කාලේ මිනිස්සුන්ට එහෙම දක්ෂතා අහාලක තියෙනවද? සාමාන්‍ය කුසල ලකුසල හඳුන ගන්න කොච්චර අමාරුද? කුසල් ලකුසල් දෙක තේරුම් ගන්න මේ මොනතරම් දවසම කිව්වත් හරියන්නේ නැහැනේ. මේක කුසලයයි මේක අකුසලයයි. මේක හිතසුව පිණිස පවතින්නේ. මේක අහිත පිණිස පවතිනවා. මේක හිතසුව පිණිස පවතිනවා. මේක තේරෙන්නේ නැහැනේ. කොච්චර කිව්වත්. අන්න දැකද අපේ ප්‍රඥාවේ තියෙන අඩුව. අර බාහිර කෙනෙක් අපිට යමක් කරයි අපිට යමක් දෙයි කියලා අපි හිතාගෙන ඉන්න මෝහය. බාහිරින් කවුරුවත් දෙන්නේ නැහැ. ධර්මයමයි දෙන්නේ. එතකොට ඒ දුර්වල වූ කෙලෙස් තමන්ව දුර්වල කරන ඒ බල නැති කරන මිනිස්යාගේ යහපත වනසන කෙලෙස් තමයි යට කරන්නේ තමන්ව. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා එතකොට තමයි දුකටපත් වෙන්නේ කෙලෙස් වලින් පුද්ගල යට කරාට පස්සේ තතෝනම් දුක්ඛ මන් වේති. දුක්ඛං අන් වේති. දුක ඔහුගේ පස්සෙන් හබාගෙන එනවා. කෙලෙස් වලට යට වෙලා වරදකට අවුණාට පස්සේ ඒක කර්මයක්. කර්මයෙන් හට ගන්නදී තමාගේ පස්සේ හඹාගෙන එනවා. හඹාගෙන ඉන්නේ කොහමද? නාවම් භින්න මිවෝදකං. වතුරේ ගියපු නැවක් සිදුරු වුණා වගේ කියනවා. වතුරේ යන නැව සිදුරු වෙනවා. සිදුරු වෙච්ච ගමන් සිදුරක් හැදිච්ච ගමන් මොකද වෙන්නේ? නැව නොනැවතීම නැව ඇතුළට වතුර එනවා. නැව ඇතුළට වතුර එනවා. නොනැවතීම වතුර එනවා. මේක වතුරේක නවත්තන්න නම් මොකද කරන්න ඕනේ? සිදුර වහන්න ඕනේ. සිදුර වහන්න ඕනේ වතුර නවත්තන්න. මේ වගේ තමයි කියනවා මේ කාමයට යට වෙලා ක්ලේශයන්ට යට වුණාට පස්සේ නැව හිල්ලුණා වගේ කියනවා. නැව හිල්ලුණාම මොකද වෙන්නේ? කාරකෙල නැව ඉතර වෙන්නේ නැහැ. එතර යන්න බෑ නැවට. ඇයි අර කෙලස් ගොඩීම නැව ගිලෙනවා. තතෝනම් දුක්ඛ මං වේති. ඔහුගේ පසුපසීම දුක හඹා එනවා. නාවම් භින්නම යෝධකං. වතුරේ බිඳී ගිය නැව වගේ කියනවා. තස්මා ජන්තු. ජන්තු කියලා කියන්නේ සත්වයා මිනිසා. තස්මා ජන්තු සදා සතු. සදා කිව්වේ නිරන්තරයෙන් හැම අවස්ථාවෙම හැම මොහොතේම සතු සිහියෙන් කාමානි පරිවජ්ජේ කාමයන් දුරු කරන්න ඕනේ කියනවා. කාමයන් සිහියෙන් දුරු කරන්න ඕනේ කියලා කියනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ කාලේ එක තව සිද්ධිය. ඔන්න මේ තරුණෙක් බොහෝම මාරුවෙන් දෙමාපියන්ගෙන් අවසර අරගෙන පවුලේකම ළමයා මහාන වුණා. මහාන වෙලා ආයෙ දෙමාපිය අවසර දුන්නාට හිතේ කැමැත්තක් තිබ්බේ නැහැ. එතකොට රජගහනුවර තිබුණා ලොකු උත්සවයක්. ඔය උත්සවයේ ඒ අම්මා තාත්තත් ගියා. ඉතින් ඉස්සෙල්ලම මේ තරුණයෝ නටනවා, සින්දු කියනවා, ප්‍රීති වෙනවා, විනෝද වෙනවා. මෙහෙම වෙද්දී අර දෙමාපියන්ට මතක් වුණා, අනේ අපේ පුතත් හිටියනම් අපි මේකේ සතුටු වෙවි ඉන්නවනේ කියලා හිතලා ඒ අම්මා අඬන්න ගත්තා. අඬනකට එතන හිටියා වෙසඟනක්. වෙසඟන කිව්වා, මේ ඇයි මේ නැන්ද අඬන්නේ කියලා ඇහුවා. දුගණී අඬන්නේ දුව, මේ මගේ පුතා මතක් වුණා. ඇයි පුතාට මක් වුණාද කියලා ඇහුවා. පුතා මහන වුණා කිව්වා. දැන් මේ භික්ෂුවක් කියලා ඔය පාත්‍රය කරගෙන ගෙවල් ගන්න ගිහිල්ලා ඔය කකා බිබේ ඉන්නවා කිව්වා. ඊට පස්සේ ඇහුවා, මම පුතාව ගෙන්නලා දෙන්නද කියලා ඇහුවා. අනේ දුවේ, පුළුවන් නම් අපේ පුතාව එක්කන් වරින් මම බන්දලා දෙනවා කිව්වා උඹට. හරි කිව්වා, එහෙනම් මට දැනට මම වැඩේ බාර ගන්නම් කිව්වා. මට ඕනේ කිව්වා කහවණු මේකට මේ කරන්න. ඊට පස්සේ බැලුව කොහෙද ඉන්නේ කියලා. බැලුම සෑවැත් නුවර. වෙසඟන ගියා දැන් සෑවැත් නුවරට. සෑවැත් නුවරට ගිහිල්ලා ගියක් කුලියට ගත්තා. දැන් ගියක් කුලියට අරගෙන දැන් දානමාන දැන් ඔන්න දැන් භික්ෂුන් වහන්සේලා පින්ඳ පාත වදිනකට මොකද කරන්නේ? දානි දෙනවා. දැන් පිනිහිටින්නේ කවුරු කියලාද? සදහවති. දැන් ඔන්නේ සදහවති දන් දෙනවා. දැන් අර ස්වාමීන් වහන්සේලා පිණුස ගෑනවා. දැන් මාක් කළා හිටියා මේ ලකුණු තියෙන කෙනා තමයි කියලා. ඔන්න දැන් එයා අඳුනගත්තා මේ පාරේ යන. දවසක් ඒ පාරේ ඉන්නේ සෙල්ලම් කරන කොල්ලන්ට ඔය ටොපි එම දීලා කිව්වා, මේ පොඩි ළමයිනේ හෙට අර ස්වාමීන් වහන්සේ පිණුස ගා වඩිද්දී පාරේ දුවිලි අවසන්ද කිව්වා. එතකොට අන්න ළමයා පිණිසි ගා වඩිද්දී පාරේ දූවිලි අවසනවා. අවසනකට මේ ස්වාමීන් වහන්සේ අර ළමයින්ට කෑ ගහනවා. ළමයින් නිකන් ඉන්න මේ බලන්න මේ ස්වාමීන් වහන්සේලාට නිදහසේ වැඩිලා දානිමාන ගන්නවත් දෙන්නේ නැහැ. අනේ ස්වාමීනි මේ ස්තූපුවට වඩින්න කියලා ඔන්න ස්තූපුවට වැඩමුවා. වැඩමුවල දානි දීලා වැඩලා පිළිගන්නලා පිටත් කළා. අනිත් දවසේ අර ළමයි ඔක්කොම මේ කිව්වා, හෙට අනිත් දවසේ ඔයගොල්ලෝ වතුර ගහ ගන්න කිව්වා. එදත් ඔන්න ස්වාමීන් වහන්සේ පින්ඳ පාතේකට ඔන්න වතුර ගහ ගන්නවා. අර වෙසගෙන ඒ ළමයින්ට බැනලා, අනේ ස්වාමීනි මේ ඇතුළේ ශාලාවට වඩින්න මේ බලන්න මේ ළමයිගෙන් කිසි මේ කරදර කියලා ඇතුළේ ශාලාවට වැඩමුවා. ඔන්න එදත් දාන දීලා පිටත් කළා. ඊළඟ දවසේ කිව්වා, ස්වාමීන් වහන්සේ හරි කරදරයි මේ උඩ තට්ටුවට වඩින්න අද කියලා. ඔන්න උඩ තට්ටුවට එක්කන් ගියා. එක්කන් ගිහලා දාන දීලා කිව්වා, අනේ ස්වාමීනි මේ මමත් මේ තනිකඩ වෙන්නේ, අපි දෙන්න මේ වගේ දානමාන දීලා පින් දහම් කරගෙන ඉමු කිව්වා. මුකුත් කිව්වේ නැහැ උන්වහන්සේ. ආයෙ පිටත් වෙලා ගියා. දැන් ගිහිල්ලා කල්පනා කරනු. ඔන්න ආසාව හටගත්තා. මහාන කමට හිත ආසාව නැතු කියා. බුදුරජාණන් වහන්සේට මේ කාරණේ සැලවුණා. මෙයා කල්පනා කරගෙන ඉන්නවා දැන් දානි ගන්නෙත් නැහැ මේ කියලා. බුදුරජාණන් වහන්සේ එක්කන් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ කාට එක්කන් ගියා. මහා කිව භික්ෂුව දැක්කද රසයට ගිජු වීම ගිය දුර. රසයට ගිජු වීම ගිය දුර දැක්කද කියලා. ඔය ගෑනීම කිව්වා, ඔය කාන්තාවම මීට කලින් ආත්මෙත් ඔබේ රසයට ගිජු බව නිසා ඔබ රාජමාලිගාව දක්වා අරන් ගියා කිව්වා. ඒ කොහොමද කියලා කතන්දරයාව. ඊරසු කිව්වා, එක මුවෙක් හිටියා. රත්තරන් පාට මුවෙක්. මේ මුවව අල්ලගන්න විදියක් නැහැ. එතකොට රජබිසුවට ඕනේ මුව දකින්න. ඊට පස්සේ රජබිසුව ඒ කැලෑවේ කිට්ටුවට පැලක් ගහගෙන ගිහිල්ලා මීපෙනි තවරපු තනකොළ දැම්මා. මීපෙනි තවරපු තනකොළ කකා දැන් මුව පුරුදු වුණා මීපෙනි තනකොළ කන්න. දවසක් මොකද කළේ? අර බිසව මීපෙනි තනකොළ දදා හිමින් හිමින් පාරට ගෙනා මුවව. ඊරෝසේ මාලිගාවටම අරගෙන ගියා. මුවාව ගිහිලා හිර කළා. පිරාත්මිත්ව කිව්ව කලා කිව්වා. ඔන්න දැක්කද මේ මේ කර්මේ පාන්නන හැටි. ඉතින් එදා යන්තම් බේරුණා පෙර ආත්මිකලාට ඒ ආත්ම කරගන්න බැරුව ගියා. බුදුරජාන් වහන්සේ සිය උපද්දවලා උන්වහන්සේ නිකලෙස් වුණා. එතකොට බලන්නේ නෙය්‍ය සිය උපද්දල ධර්මයේ පුරුදු කළා ධර්මයට පැමිණෙව්වා. නමුත් විනාශ වෙන්න ගියේ මොකෙන්ද? කාමෙන්. ධර්මෙන් නෙමෙයි විනාශය ගෙනියන්නේ, කාමෙන්. ධර්මෙන් කිසි කෙනෙක්ව විනාශයට ගෙනියන්නේ නැහැ. කාම වස්තු වලින් කාමෙන් තමයි විනාශයට ගෙනියන්නේ. తస్మ జంతు సదా సతో ఏనిసా మనుష్యా హమ్మ కల్హీమ సిహియే కామాని పరివజ్జే కామయన్ దుర్కల యుత్తేయ కామయన్ దుర్కల యుత్తేయ ఏ కామయన్ దుర్కరనేక్ కేనా ఏకివే కామయన్ట అహును వీద బుద్ధ కాలిత్ ఎహెమ ఉనా ఎహెనం అదత్ ఎహెమ వేనవా హెటత్ ఎహెమ maybe මොකද මේ ධර්මයේ තියෙන විස්තර වෙන ස්වභාවය අකාලිකයි. හැම කාලෙදීම මේ ස්වභාවය මේ විදිහට සිද්ධ වෙනවා. බුදුරජාන් වහන්සේගේ මනාකොට දේශනා කරන ධර්මයක් මේ. ඒ ධර්මය තුල විස්තර වෙන දේ සත්‍යයක්. ඒ සත්‍යයේ හැමදාම ස්වභාවය එකම විදියයි. ඒතර කාමෙන් ඉදාහානි වුණා නම් අදහානි නොවිතීද? අදත් ඒ විදිහටම හානි වෙනවා. අදහානි වෙනව නම් කාමෙන් හෙට හානි නොවේතියිද? අනාගතයේත් ඒ විදිහටම හානිය වෙනවා. ඒ නිසා අර නුවණින් කල්පනා කරලා තමයි සිහියෙන් යුක්තව කාමයන් දුරු කළ යුත්තේ. කාමානි පරිවර්ජේ කාමයන් දුරු කර යුත්තේ. තේ පහය තරේ ඕඝං අන්නේ කෙනා ඕඝය ඕගේ කාමයන් අත්හැරලා දාලා ඕගේ තරණය කරනවා. ඕගේ කිව්වේ වේගවත් සැඩපහර. මොනවද ඕගේ? කාමෝග, භවෝග, දිඨියෝග, අවිජ්ජා ඕග. ඕග හතරයි. කාමෝග කිව්වේ කාමයේ නැමති වේගවත් සැඩපහර. දැන් මේ කාලේ පුද්ගලයෝ කාමෝගයට දැඩි ලෙස අහුවෙලායි. මේ සතර රෝගයටම අහුවෙලා ඉන්නේ. කාමීර දැඩි ලෙස ගහුවෙලා ග්‍රහණය වෙලා ගහාගෙන යනවා. ඒ මොකිට ගහගෙන යනවද? කාමේ නැමිති වේගවත් සැඩපාරට ගහගෙන යනවා. කාමෝග. ඊළඟට දිට්ඨියෝග. දිට්ඨියෝග කියලා කියන්නේ දෘෂ්ටි. දැන් දැක්කද අර මේ දවස්වල ඔය ඉරාකේද කොහෙද අර ISIS කියලා ත්‍රස්තවාදී කණ්ඩායමක් බිහිසුණු මිත්‍යා දෘෂ්ටියක් පතුරවලා විශාල පිරිසක් මිනි මරාගෙන යනවා. ඔබට අහන්න ලැබෙන්නේ නැද්ද මොකද කියලින් එහෙම? ඒ ඕගේට අහුවෙලා. ඕගේට අහුණා පස්සේ ඒකේ ගහාගෙන යනවා. බේරිලි බේරිලි නෑ. ඒකට ඉතින් ආස කරපු සීළු දෙනා මේ ඕගේ සැඩපහරේ ගහාගෙන යනවා. භවෝගේ. ඒ කිව්වේ භවයට පුනර්භවය කරාම ගහාගෙන යනවා. ආයි වෙන භවයක් නෙමෙයි. දැන් නැවත භවයක් හටගත්තු නිසා නේද අපි උපන්නේ? නැවත නැවත භවය හටගන්නවා නම් ඒක ඕගයක් කියන සැඩ පහරක් වගේ යනවා. අවිජ්ජා ඕග. ඔව් අන්ධකාරය. චතුරාර්ය සත්‍ය නොදැනීම. දුක දන්නේ නැතිකම. දුක හට ගන්නා හේතුව දන්නේ නැතිකම. ඔව් ඒ හේතුව නැති කරන්න පුළුවන් ය කියලා දන්නේ නැතිකම. ඒ දුක් උපද්දවන හේතුව නැති කිරීමේ මාර්ගයේ දන්නේ නැතිකම. ඒකත් අවිජ්ජා. අවිද්‍යාව. අවිද්‍යා ඕගය. එතකොට අවිද්‍යාව ඕගය කියන්නේ මේ සැඩ පහරට ආවුණාට පස්සේ මේ කෙනා ගහගෙන යනවා. කොහෙද යන්නේ ගහගෙන? නිරේට. තිරිසන් ලෝකෙට. ප්‍රේත ලෝකෙට. සතර අපායට ගහගෙන යනවා. අයි එතරේ ආයි බේරෙන්නේ තැනක් නෑ. එතකොට මේ ගහගෙන යන එකෙන් වළකින්න තමයි මේ නැවක් තියෙන්නේ. ඒති නැව සිදුරු වෙලා නම් මොකද වෙන්නේ? එනෑ සිදුරු වෙලා නම් ඒක ඉතර වෙන්නේ නැහැ. ඒක ගිලිනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා එයා කොහොමද ඒක ඉතර කරන්නේ? කාමයේ අත්හැරලා ඕගෙන් ඉතර වෙනවා කියනවා. නාවං සිත්වාව පාරගු. ඒ වතුර පිරින්නේ නැවේ සිදුර වහලා ඒ පිරිච්ච වතුර ටිකෙන් නැව හිස් කරන්න ඕනේ කියනවා. දැන් ඔන්න නැව තියෙනවා ගඟ මැද්දේ. ඔන්න සිදුරක් ඇවිල්ලා වතුර එනවා. ඉස්සලම කරන්න මොකද්ද? සිදුර වහ ගන්න ඕනේ. වහගත්තට පස්සේ නැවි ඉතුරු වතුර ටික තියෙනවා. ඊට පස්සේ මොකද්ද කරන්නේ? වතුර ටික හිස් කරන්න ඕනේ. වතුර අයින් කරන්න ඕනේ නැවෙන්. නැවෙන් වතුර අයින් කරාට පස්සේ නැවි වතුර නැහැ. ඊට පස්සේ නැව සුවසේ ඉතිරිට යනවා. ඒ වගේ තමයි කියනවා කාමයේ අතහැරලා මේ කිනා සුවසේ යන්නේ. ඉතින් ඒ විදිහට බලන්න දැන් බුදුරජාණන් වහන්සේ මේ කාරණේ මේම විස්තර කරාම බුදුරජාණන් වහන්සේ මේකේ විස්තරේ මොකද්ද තියෙන්නේ? දැන් අපි උන්නේ දැන් කාම මේ කාමයන් පිළිබඳව වදාළ දෙසුම මේ ඇහුවා. ඇහුවාම දැන් මේ දේශනාවේ විස්තර කරන දේ ගත්තොත් මේකේ මොකද්ද තියෙන්නේ? මේකේ තියෙනවා දුක. දුක හටගන්න හේතුව දුක නැති කිරීම. නැති කිරීමේ මාර්ගයේ මේ ආර්ය සත්‍ය මේ දේශනාවේ නැද්ද? තියෙනවා. එතකොට මේ දේශනාව අහපු මේ බ්‍රාහ්මණයා සූවාන් ඵලයටපත් වුණා. ඒ බ්‍රාහ්මණ තුමිය, ඒ කිව්වේ තුමාගේ බිරිඳත් සූවාන් ඵලයටපත් වුණා. එතකොට බලන්න මේ අවස්ථාව පිණිස බුදුරජාණන් වහන්සේ කොච්චරනම් කැප වුණාද? ඒ පුද්ගලයාව සූවාන් ඵලයටපත් කරවන්න මොනතරම් මහන්සියක් ඒ උන්වහන්සේ කීවතාවක් ඒ කුඹරට වැඩියද? කීවතාවක් නම් ඒ කුඹරේ එයා දිහා බලන් හිටියද? කුඹරේ විස්තරනේ අහා හිටියේ. එයාට මුකුත් කිව්වේ නෑ. ඕක එක පාට දම්මක වැසක් කියයි. ඕක මෙයා වෙලා යයි කියලා කිව්වනම් එයා විරුද්ධ වෙනවා නේ. එහෙම කොහොමද කියලා විරුද්ධ වෙලා වචනයක් ගැස්සিলা ගියා නම් පවුර ඇස් වෙනවා. පවුර ඇස් වුණා නම් මේ පිරිට තියෙන අවස්ථාව අහිමි වෙනවා. බුදුරජාන් වහන්සේ වේලාසෙනි මොකවත් කිව්වේ නෑ. මොකවත් කිව්වේ නෑ. එයාගේ සැප දුක් අහහහ කොහොමද දැන් අපුරනවද? ආ දැන් වතුර බඳිනවද? දැන් පැහුනද කිය කී ඒවා අහ විතර හිටියේ. නමුත් බුදුරජාන් වහන්සේ දන්නවා මේ විදියට විපත්තියක් මේ ප්‍රදේශයට සිද්ධ වෙනවා කියලා. හැබැයි මේ සිද්ධියත් එක්ක මෙයාට මේකේ සිහිය උපද්දවන්න උපකාරී වෙනවා කියලා. ඉතියා හොඳට මේ වැටිලා හිටපු වෙලාවේ මේ කරපු දේශනෙන් එයාට හොඳට තේරුම් ගත්තා. අවබෝධ වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියේ මිනිසයන් නන්නේ ඒකයි වාසනාවන්ත. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ ධර්මයේ චතුරාර්ය සත්‍ය ඉලක්ක කරගෙනයි. ඒ චතුරාර්ය සත්‍ය ඉලක්ක කරගෙන කරපු මේ දේශනාවල් නිසා ඒ යහපතක් විශාල යහපතක් ඇති කරගත්තා. දැන් ඔන්න අපි මේ ධර්මය අහනවා. දැන් අපි ධර්මය ආදී අපි මේ ජීවත් වෙන්නේ කාම ලෝකේ නේද? එතකොට මේ ධර්මයෙන් මේ විස්තර කරන දේ අදටත් මේ ලෝකේ සිද්ධ වෙන දෙයක් කියලා අපිට තේරුම් ගත්තාම ඒ තේරුම් ගන්න අපිට උපකාර වෙන්නේ නෝන. අපේ නෝන. ඒකෙන් අපිට උපතින්ම පිළිටන්න ඕනේ මේ ධර්මයේ අල්ලගන්න ඕන කරන රටාව. දැන් අර බ්‍රාහ්මණයට උපතින්ම තිබ්බා. නමුත් එයාට ඒකට අවස්ථාව ඕනේ. එතකොට අපිට මේකෙන් පේනවා ධර්මය අවබෝධ කරගන්නත් කෙනෙකුට යම් යම් පසුබිමක් අවස්ථාවක් තියෙන බව. එහෙම එතෙක් මෙයා ධර්මය පුරුදු කර කර මෙනෙහි කර කර නුවණින් මෙනෙහි කර කර යන්න ඕනේ. දැන් බලන්න අර පටාචාරා භික්ෂුණී රහත් වෙච්ච විදිහ. දැන් පටාචාරා ඉස්සෙල්ලාම සෝවාන් වුණා. සෝවාන් වුණානි අර පිස්සු ඇදිලා ඇවිල්ලා යා ඉදාම ඒ සෝතාපන්න සෝවාන් ඵලයටපත් වෙලා ඊට පස්සේ භික්ෂුණියක් වෙලා භික්ෂුණී සංඝයා අතර ඉඳලා දැන් මෙයා ධර්මයේ පුරුදු කරගෙන යනවා. ගිහිල්ලා මේ දැන් අර මරණ සතිය හොඳට ජීවිත වැඩිච්ච කෙනෙක් ඉන්නේ මෙයා. එදා මොකද කළේ? කුටියේ ඉස්සරහට ගිහිල්ලා කුටියට ඇතුළු වෙන්න කො මේ භාජනෙන් පැන් අරගෙන කකුල් දෙකට දාගත්තා. වතුර පොඩ්ඩක් ගිහිල්ලා පොළොවට හිඳුණා. එතකොට උන්වහන්සේට පටාචාරා භික්ෂුණීන් වහන්සේට හිතුණා මේ විදිහට තමයි පුංචි කාලේ මැරෙන්නේ. ආයි වතුර එකක් දැම්ම කකුල් දෙකට. තව ටිකක් දුර ගිහිල්ලා පොළොවට හිඳුණා. මේ විදිහට තමයි මධ්‍යම වයසේදී මැරෙන්නේ. ආයි වතුර ගොඩක් දැම්මා. ඒක තව ටිකක් පල්ලෙහාට ගහගෙන ගිහිල්ලා පොළොවට හිඳුණා. මේ විදිහට තමයි නාකි වෙලා මැරෙන්නේ. ඒතර හැමතිස්සෙම පටාචාරාව දැක්කේ මොකද්ද? ඔව් පුද්ගලයා මරණයටපත් වෙවි යනවා දැකලා ඊට පස්සේ පටාචාරා කුටියට ගිහිල්ලා මේ වාඩි වෙලා සීයෙන් යුක්තව අර පහන් දැල්ලි පහන පත්වෝයේ තිබුණ රාත්‍රී පහන මේ දැල්ලි අර පහන් තීරේ අර තෙල් වලට බැස්සෙව්වා. පහන් තීරේ පිටිපස්සෙන් ඇදලා තෙල් වලට බැස්සෙවම පර පහන් පහන් පහන නිවිල යනකම ඒ මොහොතේ කියනවා නිකිලෙස්සුනේ. එතකොට බලන්න අර සී කිරීම මේ වගේ තමයි. අර මේ මම මේ ළඟදී ලිපියක් දැක්කා. ආ ඒ ලිපිය මහමෙගේ පත්‍රයේ මං හිතන්නේ තියෙන්නේ. ඔව් මහමෙගේ පත්‍රයේ මං ඒක කියෙව්වේ අර බිල් ග්‍රේට්ස්ගේ. ඒ කියන අර මේ කොම්පියුටර් ලෝකේ දෙවන්තයා. එයා තමයි ලෝකේ කෝටිපතියාගේ දෙවනියා. බොහොම දුකසී ජීවත් වෙච්ච තරුණී ඉස්සර. ලොකු අධ්‍යාපනය ලැබලා නැහැ. ඒ පොතේ තියෙන ඒක ලිපියේ තියෙනවා. එයා සමහර දවස්වලට මේ හරි ක්‍රිෂ්ණ පන්තලක ඇමරිකාවේ ඉරිදට දෙනවලු කෑම එකක් නිකන්. ඒ කෑම එක කන්න මේ කිලෝමීටර් 10ක් පයින් යනවලු මියා. ඒ වේල කාලා ඉන්න කන්නත් නැති කොළුවෙක්. කොහොම හරි දැන් එයා දෙවනියයිලා ලෝකේ ලොක්කෙක්. එයා හැමදාම කරන්නේ උදේට නැගිටලා කණ්ණාඩි ළඟට ගිහිල්ලා එයා අදිෂ්ඨාන කරගන්නවලු කණ්ණාඩි දිහා බලාගෙන මේ කන්නාඩියෙන් පේන මේ තැනැත්තා අද විතරයි ඉන්නේ. හෙට මැරෙවිදයි දන්නේ කවුද දන්නේ. ඒ නිසා අද මම කරන්න තියෙන දෙයින් යහපත් දේ කරනවා කියලා එහෙම කල්පනා කිරීම නිසා කියන එයා ගොඩක් වැඩ කළා. ගොඩක් සොයා ගැනීම කළේ. එයා ගොඩක් සොයා ගැනීම කරන්නේ එතකොට යාට උදව් කළේ මොකද්ද? මරණ සතිය. අද අපි මෙහි මරණ සතියෙන් ඍණාත්මකයි ඒක නෙගටිව් කී කී අතාරිනවා. අර මිනිස්සු දැක්ක දල්ලන විදිය. බුදුරජාණන් වහන්සේ නමක් නෙගටිව් කියයි කියලා මම නම් හිතන්නේ. බුදු කෙනෙක් තමයි නියම පොසිටිව් දෙයක් දේශනා කළේ. එතකොට මේ අන්ධබාල පුතඥන ලෝකෙට නෙගටිව් පොසිටිව් වරදින්න පුළුවන් ඉතින් ඒක අන්ධබාල කම නිසා දන්නේ නැහෙනි. නමුත් මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ හරි පැහැදිලිව බලන්න මිනිස්සයාට මේ ඔක්කොම දැන් ඔය මේ බ්‍රාහ්මණයක් ගත්තොත් යම්යාගේ ජීවිතය තුළ දම්යා තේරුම් ගන්න සෝතාපන්න වුණානේ මේ දේශනාවෙන්. අපි කිව්ව ඊට පස්සෙත් මෙයා මේ කුඹුර කරනවා ආපහු. ඊළඟ පාරෙත් මේ කුඹුර මේ වැස්ස වහල යට වෙලා යයි කියමු. එදාට හඬාවට ඉද මෙයා. නෑනේ. අයියා මෙයා දැන් ජීවිතය ගැනත් දන්නවා, බාහිර දේ ගැනත් දන්නවා, කාමය ගැනත් දන්නවා, කාම ආසාව ගැනත් දන්නවා, ඒක නැතිවීම ගැනත් දන්නවා, ඒකෙන් ඈතර වීමක් දන්නවා. එහෙම කෙනෙක් ලස්සනට ඒකට මෝන දේවි. ඉතින් ඒ නිසා අපට මේ දේශනා තුළින් ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේම අවබෝධ කරගන්න මේ පින් හේතු වේවා. සාදු. දම් සිහනද